සම්මා සම්බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේට, අපි ශාස්ත්‍රඥ වහන්සේට කෘතඥතා පූර්වකව ගෞරවයෙන් බැතිසිතින් නමස්කාර කරමු, වන්දනා කරමු. අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ සප්තවිසුද්ධිය පිළිබඳව. ඒ රත්විනීත සූත්‍රයේ තියෙන ක්‍රමය ඒකේ තියෙන නම් ටික සහ වෙන පැත්තක් අපි මොනවද කියලා හොයනවා. දැනට චිත්තීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය සාකච්ඡා කළා. අද හිතාගෙන ඉන්නේ දිට්ඨි විසුද්ධිය පිළිබඳව හිතලා බලන්න. පොතපතේ කරුණු අපි දන්නවා ඕන තරම් දිට්ඨි විසුද්ධිය ගැන කතා කරලා තියෙන නිසා. නමුත් ඒක අප කොහොමද ඒක කරන්න ඕනේ කියන හැටියට හිතලා බලමු. තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුරූපවම හිතලා බලමු. පසුගිය සතියේ සාකච්ඡාවේදී කරණයක් මතක් වුණා, මේ ඉන්ද්‍රිය සංවරය ගැන. කෙටි යමක් සිහිපත් කරගත්තොත් ආශ්‍රව නතර කිරීමේ ප්‍රතිපදාවක් තමයි ඉන්ද්‍රිය සංවරය. ආශ්‍රව නැති කිරීමේ, නැත් අඩු කර ගැනීම, ගැලීම අඩු කර ගැනීම, ආශ්‍රව ඇතුළට ගැලීම අඩු කර ගැනීමේ ප්‍රතිපදාවක් ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය උත්සාහයෙන් කරන්න ඕන දෙයක්. මෙච්චල් කරගන්න උත්සාහ කිරීම. මහා ගෝපාලක කියලා සූත්‍රයක් තියෙන මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ මහායමක වාග්ය තෙන්දි බුදුහාමුදුරු ඒ ගෝපාලෙක් හරකෙකුට සලකන නැහැටි කියන්න ගිහිල්ලා ඒ හරකෙකුගේ තුවාලයක් තියෙනවා නම් ඒක වැහුවේ නැත්තම් දෙලුවේ නැත්තම් ඒකට මැස්සෝ වහලා තවත් විනාශ වෙනවා, තුවාල ලොකු වෙනවා. ඒකම සමාන කරලා බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාවට කියනවා කතංච බික්කවේ බික්කුණ වනම් පටිච්ඡාදේතා හෝති. කොහොමද මේ තුවාලයක් වනයක් වහන්න නැතුව වෙලන්න නැතුව ඉන්නේ කියලා. එතෙන්දි ඉන්ද්‍රිය අසංවරය ගැන කියන්නේ. පිතාකත්තා කර අභිජ්ජා සහ දෝමනස්ස. එතකොට ඇහැ කන දිවනාසය ශරීරයේ සහ සිත නිසා දෝමනස්සයත් එනවා. ඒවට එන අරමුණු ගන්නවා. තුන්වක් කරලාට මේ අභිජ්ජා ගැන විතරයි හිතන්නේ. අභිජ්ජා දෝමනස්ස දෙකම ගැන පරිස්සම් වෙන විදිහට ඒව ආශ්‍රව ඇති නොවන හැටියට වග බලා ගන්න එකයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඒ විදිහට යන්තම් යලි සිහිපත් කරන්ට හොඳයි කියලා හිතුණා. ඊළඟට අද දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ කෙටියෙන් කියනවා නම් අපි අපේම ඇතුළ හැදිච්ච විදිහ ගැන තියෙන වැරදි නිගමනය නිගමනයෙන් පිරිසිදු වෙන එක දිට්ඨි විසුද්ධිය කියන්නේ. අපේ වින්දන සහ සංඥාවලට අනුරූපව නිර්මාණය කරගත් රුචි අරුචිකම් ඕන එපාකම් විසින් නිස්පාදනය කරන දිට්ඨියක් අපේ ගැඹුරුම මානසයේ තියෙනවා. යාන්ත්‍රිකව ඒක වැඩ කරන දිට්ඨියක් වශයෙන් තියෙන එක තමයි මේ සූත්‍රයේ වලට එන්න කලින් මේ පසු බිමස්සකස් කරගන්නේ. එතකොට සෑම දෙයක් දිහාම ලෝකේ ඉන්න හැම දෙනාම බලන්නේ ඒ තමන්ගේ පෞද්ගලික මට්ටමකින්. කොච්චර එකම දෙයක් දිහා වුණත් එක එක්කෙනා ඩක් බලන්නේ ඇහෙන් බලන එක කෙසේ වෙතත් වේදනාවලට අනුව ඇති කරගත්ත සංඥාවලට අනුව දිට්ඨියක් ඇති කරගන්න වෙනම එකක්. ඒක මම සංකප්පය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒ මම සංකල්පේට අනුව අපි ප්‍රතිචාර දක්වනවා. හැබැයි මේක දැන් ලෝකයේත් එක්ක සම්බන්ධ කරන් තපා තමන් තමෙන්න ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහයින් කරන්න තු බලන්න ඕන. ඒ පහම බලන්න. එතකොට මේ ප්‍රතිචාරය කියන එක සිද්ධ වෙන ප්‍රතිචාරය කියන එක දන්නවනේ අපි. ඒ ගැන මංගෙන් මා දක්වන ආකල්පයක් තියෙනවා. ඒකේ කය වචනේ සහ මනෝ වලට අනුව නිර්මාණය වෙනවා. අර විපල්ලාස ගත්තොත් චිත්ත විපල් සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස විලා පාටපත් වෙනවා. ඉස්සල සංඥාවෙන් තමයි ඒක වෙනස් වෙන්නේ. සඤ්ඤාවට අනුව මම බලලා ඒකෙත් චිත්ත ඇති කරගෙන ඊට පස්සේ ditthi ඇති කරගන්න. එතකොට මේ ditthi කොහොමද ආවේ කියනක අපි දන්නවා. ආශ්‍රව නිසා අවිජ්ජා, අවිජ්ජා නිසා සංඛාර වලින් තමයි ditthi හට ගන්න. අපි පසු මේ ගැන සාකච්ඡා කරන බුදුහාමුදුරු කියපු දේ අනුව මේ තාම පසු බිම හොඳද? මේ ditthi හේවා එහෙමත් නැත්තම් මම නිර්මාණය වෙන ආකාරය දකින්න ඕන. ඒ දැකීම තුලින් තමයි ওই ditthi අවුල අපි දැනට කියමු සක්කාය ditthi කියලා. ඒ සක්කාය ditthi අවුල, නිට්ඨි ditthi අවුල, සුඛ ditthi, සුභ ditthi අවුල निराකරණ කරගන්න පුළුවන් වන්නේ. එතකොට අර කලින් දවස්වල සාකච්ඡා කරපු සීල විසුද්ධි, චිත්ත විසුද්ධි අප ළඟ තියෙනට ඕන අවංක මේ ප්‍රතිපදාවට එන්න ඕන. දැන් අපි වචන වාසයෙන් කතා කරලා තියෙන ඕන තරම් දෛනික ජීවිතයේදී තමන් බලන්නටම වෙනවා. ඒක නිහඬව නිස්කලංකව බලන්නටම වෙනවා. ඒක එතකොට ඒ ආශ්‍රවාඩු කිරීමේ ප්‍රතිපදාව කියලා අර්ථ මං කලින් එම කිවි. ඒකට අනුව ඊට පස්සේ චිත්ත පාරිශුද්ධියත් ලැබිලා මේක දකින්න ලේසි පහසුවක් වෙනවා. ඔන්න හොඳ දෙයක් ඊට පස්සේ සිද්ධ වෙනවා. ওই ditthi කියන එකත් ditthi කියලා එකක් දැන් තියෙනවානේ. තියෙනවා නම් තියෙනවා. ඒ ditthi පටිච්ච සමුප්පන්න දෙයක්. ඊටාම දුර්වලයි නිසා. පටිච්ච සමුප්පන්නයි කියන්නේම සංකතයි අනිච්චයි කියන එක. ඒතකොට ditthi කියන එකත් පටිච්ච සමුප්පන්නයි සංකතයි, ඒ නිසාම අනිච්චයි. ඒ ditthi තියෙන දුර්වලම නැත්නම් weak point එක ඔන්න ඕකයි. ඒක නිසා ditthiට ලොකු බලයක් තියෙනවා කියන ditthiන්ටත් එපා. දැන් අප ඒ වචන ටික පසුබිම හැටියට තියාගෙන අපි තව සූත්‍රයකට කියමු. මේක උනන්දු වීම සඳහා මේ සාකච්ඡා අපි කරන්නේ. අපට කරන්න පුළුවන් කියන අදහස දෙන්නට. බුදුරජාණන් වහන්සේ ඒ වජ්ජී රටේ උක්ක වේලා ගංගාති නදී තීරේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා මේ කතාව කිව්වා. උන්වහන්සේ ඒ වෙලාවේ ඒ ගවයර මහගෝපාලක සූත්‍රය අර වරම් පටිච්චේදා සාදීතා කිව්වා වගේම සුවාලේ වෙලනවා කිව්වා වගේම ඊළඟට මේ භික්ෂුන් වහන්සේලාට කියනවා මේ ගවයෝ ගඟෙන් එගොඩ වෙන හැටි. ඉස්සර ලොකු ගවයෝ යනවා. ඊට පස්සේ අනිත් සාමාන්‍ය ගවයෝ අම්මලා කොහොම යනවා. ඔන්න මේක හොඳට හිතාන්න ඕන කාරණයක්. එතෙන්දී සියතාපිසෝ භික්ඛවේ වච්චකෝ තරුණකෝ තාවදේව ජාතකෝ. ඒ දවසේම ඉපදිච්ච ඊතාම සුළු අසුපෙටියෙක් මාතු ගෞරවකේන වූයමානෝ ඒ අම්මා ඒ හරකගෙන් හරක් අම්මගේ උදව්වෙන් එයා තල්ලු කරගෙන එයාගේ උදව්වෙන් එයා ලඟින් අර නදී ඒ ගඟ සැඩ පහර කපාගෙන එහා පැත්තට යනවා. සුත්තිනා පාරං අගමාසි එක කපාගෙන ගියා. දැන් ගංගා තීරණකට එහෙම උන්වහන්සේට දකින්ද ඒව මේ ඒ විදිහට මේ කියන්නේ ඒ දවස උපන් පුංචි වහුපැටියෙකුත් අම්මගේ දවුවෙන් ගියා එහා. ඒව මේකෝ බික්කවේ යේතේ බිකු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ ධම්මානුසාරී සහ සද්ධානුසාරි. අපි මතකද පසුගිය සාකච්ඡාවල කිව්වයි අපි කාට හරි අදින්ට දෙන්න ඕන නැත්තම් නිබ්බානයේ සුඛය දැනගෙන මේ පැත්තට කාන්දමට ඇදෙන්න ඉඩාරින්න. ඒ තන්සන්තං ඒ තම් පණීතං. එහෙම නැත්තම් මේ දුක්ඛ ස්කන්ධය දැකලා මේ පැත්තට තල්ලු කරගන්නට ඕන. ඒතර සද්ධානුසාරී කියන්නේ ඉතින් බුදුහාමුදුරුව කියපු දේ මං ආයෙ තර්ක කරන්න අහන්න බුදුහාම මෙහෙම ඉඳි කිව්වා. ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි කිව්වා, සීලය අවශ්‍යයි, ආර්යම් මොනවා කිව්වත් මෙයා මොනවා කිව්වත් මට කමන්න මම මේක කරනවා. නැත්තම් තමන් ආදරය කරන ගුරුවරේ කමල ඉන්නවා නම් බැතිසිතින් නමස්කාර කරන්න පුළුවන් සැකරහිත උන්වහන්සේ කියලා මේක කරන්න මෝඩ වෙන්න එපා. බාගෙට තැඹිලා වගේ ඉන්න එපා, මේක කරලා බලන්න. එහෙම කිව්වහම ඒ ආර්යම ඇයිද පස්සේ උපාධි ගොඩක් තියෙන නැත්නම් අරයා මෙයා කිව්වා කියන අදහසට යන්න නැතු ගුරුවරයාට ආදරේ ගුරුවරයා කියන හැටි කරා. අර තාත්තා කෙනෙක් ගැන විශ්වාසය තියෙනවා දරුවෙක් ඒ විදිහට පාර පයින්කොට දරුවා දන්නේ නැහැ තාත්තා කෙනෙක් කියලා දැන් එන යනවා අන්න ඒ වගේ අම්මා හරි තාත්තා හරි. ඒ ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ එක්ක සද්ධානුසාරී නැත්තම් ධම්මානුසාරී තමන්ට ධර්මකාරණා ටික ටික වැටහෙනවා අභ්‍යන්තරින්. අර අරක මෙහෙම කිව්වා මේක මෙහෙම කිව්වා එනවා මෙහෙම කිව්වා කියන එක විතරක් නෙවෙයි. තමන් ප්‍රතිපදාවට ඇවිල්ලා යෝනිසෝ මනස්කාරෙන් ධම්ම විචේ කරලා බලන එකට. ඒතර බුදුහාම කියනවා අරිය අරිය ඉද්දවස උපන් බහුපටි එක් අම්මගේ උදව්වෙන් එහාට යනවා වගේ මේ සද්ධානුසාරී ධම්මානුසාරී ඒ ඇත්තු තේපි තිරියම් මාරස් සුත්සෝතං චිත්වා සුත්තිනා පාරං ගමිසන්ති. මේ මාරයාගේ සැඩ පහර කපාගෙන එහා පැත්තට යන නිරුපද්ධිත එතන වාසිය ගන්න ඕන. ඔය දෙකෙන් එකකට අපි ඇත් වෙනවා. එක්කෝ සද්ධානුසාරී නැත්නම් ධම්මානුසාරී. ඊපිටි පල්ලා දාගන්න එපා දැනට. මේ එක අවශ්‍යමයි මේ පසුබිමින් එක. සහතික දෙනව නෙවෙයි. තමන් ගැන තීරණය කරනවත් නෙවෙයි. නැති උද්දච්චකමක් ආයති කරගන්න හදනවත් නෙවෙයි. ඒව එකක්වත් නෙවෙයි දැන්. රූප වේදනා සංඥා සංඛාර විඥාන බලලා සද්ධා විදිය සති සමාධි පඤ්ඤා වැඩි කරගන්නේ. එතකොට දැන් දිට්ටි විසුද්ධි එන්ට විදියක්. ඒතොර අපිට මේ කරන්න පුළුවන්. අපිට බත්තකයි අපි ඉගෙන ගත්තා සම්මා දිට්ටි කියලා සූත්‍රයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද සම්මා දිට්ටි කියන්නේ? එක එක විදිහට. අද අප මෙතෙන්දි හිතලා බලමු අපට ඕන හැටියට. අද ගන්නට ඕන හැටියට. දිට්ටි විසුද්ධියට ඕන හැටි. එතකොට එතෙන්දී භික්ෂුන් වහන්සේලා සාරිපුත්තන් වහන්සේගෙන් අහනවා සියාපනාවසෝ අඤ්ඤෝපි පරියායු යත ආරිය ශ්‍රාවකෝ සම්මා දිට්ඨි හෝති. උඟා එක් කරුණ කිව්වහම උන්වහන්සේලා අහනවා ආවසෝ සාරිපුත් තව ක්‍රමයක් තියෙනවද ආර්ය ශ්‍රාවක ලෝකයේ සම්මා දිට්ඨි වෙන්න පුළුවන්. ඔන්න ඒක මතක තියාගන්න. මේක තමයි දිට්ඨි විසුද්ධිය. දිට්ඨි සිද්ධි කියන්නේ මම දකින්න හැටිය බල සම්මා කරගන්නේ. ඒක තමයි සම්මා දිට්ඨි කියන්නේ. උජුගතාස දිට්ඨි යගේ දිට්ඨි ඍජු වෙනවා. අර පහ අනුව හිතන්නේ ඒ පහ අනුව මම පෞද්ගලික තීරණ ගන්නෙ නෑද ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමන් ධම් සද්ධම්මං ධර්මෙහි හොල්ලන්නට බැරි ඒකනම් මේක කොහොමද කියලා ආයහන් නැති තත්වයකට ඇවිල්ලා ආගතෝ ඉමන් සද්ධම්මං මේ සද්ධර්මයට ආවා ඒ කියන්නේ ධර්ම විනයට ආවා එහෙම තාපිලිතක් තියනවාද තියෙනවා සියාසු එන්න අපට පුළුවන් හරියේ මේ කියන්නේ කරන්න පුළුවන් විදිය මේ දිට්ටි විසුද්ධිය ඇති කර ගන්න එක විදියක් ය යතෝක ආවුසු අරිසාවකු ජරා මරණංච පජානාති අපි හැමදාම කියන දේ එතකොට ඒ බුදුහාමුදුරු කියු නිසා අපිට ඒකෙම සාකච්ඡා කරන්න අප කියලා කිවි මේ කතා කරන්නාගෙන නෙවෙයි අපි හැමදාම කතා කරන්න තියෙන ඔය ඩිංග තමයි මොකද ඒ ටික තමයි අත්දකින්න තියෙන්නේ ජරා මරණ කියන ඔය දෙක ප්‍රජානනය කරන්න ඕන ජරා මරණ සමුදයංච පජානා ජරා මරණ වල පටන් ගැනීම බලන්න ප්‍රජානනය කරන්න තුරකරන් හුගද්දී නෑ දැන් බැලුවහම ආයෙත් අපිට යන්න වෙන්නේ කායානුපස්සනාවලට. ඒතොර ජරා මරණ කියන එක දැන් පැහැදිලිව අපි දන්නවා. දැන් ශරීරේ පරණ වෙන හැටි ගැන ආයි කවුරුත් කියන්න ඕනේ මට ඇස් දෙක ඇල්ල බැලුවොත් Tamange ඇඟ දිහා නැත්තම් වින්දන දැනෙන හැටි නැත්තම් මෙතන කැබිනට් එක පැත්තෙන් හැරලා බැලුවොත් ඔන්න අපිට තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඒක කවුරුත් කියන්න ඕන ඒක අපිටම දකින්න පුළුවන්. ඒතර ජරා ඊට පස්සේ මරණ කියන එක අපිට අනුරූප හිතන්න පුළුවන් උපසංකරණයක් කරගන්න පුළුවන්. අපි දැන් දන්නා ඒක මරණ සති උපට්ඨපේති කියලා කියන්නේ උපට්ඨිතා හෝති හැමතිස්සෙම මේක තමන් ඉදිරියේ තියෙන උන මරණයයි. කියන්නේ කොයි විලාකාරී ඔක්කෝම ශරීරයන්ට ආයුබෝවන් කියන හැටි. ඒතුරු ජරා මරණ සමුදේ මොකද්ද ජාති? ඔය ජාති ගැන අපි මේ ධර්ම සාකච්ඡා වලදී මේ සමන්ද සිස්ලාසේදී අප්‍රමාණගෙන ගත්ත අතීත කල්යාණ මිත්‍රයෙක්ගෙන් දැන් එතුමන් නැති වුණාට. ඔය ජාති ගැන දකින්න එක අපි දන්නවා ජාති කියන්නේ මොකද්ද කියලා. මේ ජාති කියන தત્ත්වේ හටගත් හැටි බලන්න. ධම්ම විචේ කරන්නට වෙනවා. හොයලා බලන්න. ශාරීරිය බෙදලා බලන්න. මොන විදිහ ශරීරයක්ද ලැබුණේ? මනුෂ්‍ය ශරීරයක් දැන්ට ලැබිලා තියෙන්නේ. ඒක බලන්න. ඒ තමයි ජරා මරණ සමුදය. ඒතකොට ජරා මරණ සමුදයයි ජරා මරණයයි දැක්කහම ජරා මරණ නිරෝධයක් දකින්න පුළුවන් වෙනවා. ඒ නිරෝධ ගාමිනී පටිපදාව තමයි අරියස්ථාන්ත මාර්ගයක අපි දාන්න අපි එකට කියන්නේ නැහැ දැන්. ඒතකොට මෙන්න මේ දෙක දැක්කොත් ඒත් එයා ඍජු දිට්ඨියකට එනවා සම්මා දිට්ඨියට එනවා ධර්මීය අවිච්ඡ ප්‍රසාදෙන් ඉන්න මේ ධර්මයට ඇතුල් වුණා කියලා කියන්න පුළුවන් කියලා කියන. ඒ තව පසුබිමක් අපි හැදී චිත් දිට්ඨි විසුද්ධිය සඳහා ඊළඟ දිට්ඨි සංයුත්තේ කියලා සංයුත්තනිකාය සූත්‍ර 18ක්ම තියෙන ඒ කොටසේ ටිකක් හිතලා බලන්න ඕන අපි ඉන්නේ ඒකේ නේද කියන එකට එන්න ඕන. ඒක හොඳට මතකේ තියෙන්න ඕන. කවුරුත් මේ කේම නෙවෙයි අපි නම් ඕම නෑ කියන්න පුළුවන් නම් තමන්නේ නමුත් මේ කවුලකුත් වෙන්න පුළුවන් නමුත් හොඳට හිතලා බලන්න. කිස්බින් නිකෝ බික්කවේ සති මහේශ්වරනි කු මොකක් තියෙන කොටද මන් තේරෙන බසින් කියන්න හොඳද කුමක් තියෙන කොටද කිං උපාදාය කුමක් පද්දනම් කරගෙනද කිං අබිනිවිස්ස මොන දේට ඇතුළු වෙලා හිතන්න පටන් ගත්තාමද මේ වගේ අදහසක් එන්නේ හොඳට බලන්න මේ අදහස් තමන්ට එනවාද කියලා දැන් ධම්මානුසාරි කෙනෙකුට වදා වැදගත් වෙන්නේ මේක. නමුත් සද්ධානුසාරි කෙනෙකුටත් පුළුවන් බුදුහාමුදුරු මේකත් කියලා තියනවා නේද අපේ තථාගතයන් වහන්සේ කියලා. සෝ අත්ත මේ ස්වාදීන පවතින පැවැත්මේ මොකද්දෝ හරයක් තියෙනවා මොකද්දෝ එකක්. දැන් දන්නේ නැහැ මොකද්ද කියලා මොකද්දෝ එකක් පවතින. සෝ ලෝකෝ ඒ විදිහනේ පවතින ලෝකයකුත් තියෙනවා මම ඉන්නවා මම ඉන්න ලෝකයකුත් තියෙනවා ඒ නිසා සෝ පෙච්ච භවිස්සාන මේ ස්වාදීන පවතින මේ ශක්ති රස පස්සෙත් පවතින්න පටන් ගන්න නිච්චෝ දෝ සස්සතු අවිපරිණාම ධම්ම ඒ තත්ත්වයට කොට ස්ථිරව පවතිනවා දැන් ඔය පුනුත්පත්ති ගැන වුණත් වචන මාත්‍රෙන් කතා කරනකොට දුක්ඛය ගැන හොයන්න නැතුව ඔය දිට්ඨියට ගෑවිලා තියෙනවා අත්ත් දිට්ඨියට අත්තානුවාදයටත් වඩා සක්කා දිට්ඨියට ගෑවිලා යන එතකොට බුදුහාමුදුරු අහන්නේ මොකක් තියෙනකොටද මේක වෙන්නේ? ඔන්න දැන් අප ළඟට එන්න උත්තරම විදිය මේ හැම තිස්සෙම කියන දේ තමයි මේක. මේ තමයි බුදුහාමුදුරු අපිට කියන්නේ ඉගෙන ගන්න. රූපේකෝ භික්ඛවේ සති. රූපයක් තියෙන හිඳයි. දැන් ඇස් පියා ඇස් කියන්නේ රූපේම කොටසන්නේ. දැන් ඔළුව උඩ තියෙන ඇස් දෙක. මූණි සරහ නහයට දෙපැත්ත. ඔක පියා ගත්තහම ඔය ඉන්න බව තේරෙන්නේ බර බව ඉන්නවා කියලා සද්ද හෙන්නකින් අනුහරි කල්පනා ඇතුලේ කැරකෙන කොට හරි ලේ ගමන් කිරීමේ වින්දන හදවත ගැස්සීමේ වින්දන ඒව ඇවිල්ලා හරි මේ ගැහෙන සැලෙන චලනේ වෙන අභ්‍යන්තරික තත්වයක් තියෙනවා උපාදින්න තත්වයක් තියෙනවා. උපාදින්නක කවුරුත් උපාදින්න කරගෙන තියෙන එකම විදියේ දේවල්. එකම විදියේ දේවල්. අපි හිතමු අර්ථපාල ගොඩක් තියෙනවා. මාත් අර්ථපාල එකක් ගත්තා. ඔය ඇතුත් අර්ථපාල එකක් ගත්තා. අර ඇත්තත් අර්ථපාල ගත්ත කවුරුත් ගත්තේ අර්ථපාල. ඒ වගේ. එතකොට මේ රූපේ කියන එක ලං කරගෙන රූපේ දැන් තියෙන නිසා අරූපනේ බ්‍රහ්ම ලෝකවල නෙවෙයි ඉන්නේ ඔළුවක් තියෙන බඩක් තියෙන ගුදයක් තියෙන කකුල් දෙකක් තියෙන ඇඟිලි තියෙන කොණ්ඩයක් තියෙන කටක් තියෙන බලවලක් තියෙන වකුගඩු තියෙන මොළයක් තියෙන ඇස් දෙකක් තියෙන ගුලියක් තියෙන මේ මැෂින් එක. එතකොට මේ රූපයක් තියෙන නිසා මේ රූපය මමත්වය ඒ වචනේච්ච හොඳ නෑ ඒක එච්චර හොඳ වචනයක් නෙවෙයි මේක මම වශයෙන් අයිතිවාසිකම් කියාගන්න එහෙම තිබුණහම තමයි ඒකට ඇතුළු වුණහම රූපං අභිනිවිස්ස රූපත්වයක් තියෙන්නේ දැන් මේ ධර්ම සාකච්ඡාට හැමදාම එනැත්තු දන්නවා මේ කියන්නේ මොකද්ද කියලා කියනකොටම දන්නවා එක්ක හිතේ මව ආගත්ත ඉමේජ් එක නැත් හිතට එනවා එහෙම නැත්නම් දැන් තියෙන හොලවන අතපය නහය කකුල් දෙක ඒවා මේව සහිත මේ ගුලිය මේකට වහ වැටිලා මේකට ඇතුල් වෙලා ඉන්නකොට තමයි මෙහෙම දිට්ඨියක් ඇති වෙන්නේ සෝවත්ත මේ පවතින එකම විදිහකට යන ස්වාදීන ස්වයිදී වූ පැවැත්ම මේකේ තියෙන පවතින තත්ත්ව එක්සිස්ටන්ස් කියන එක මේ කියන්නේ. සෝ ලෝකෝ ඒක ප්‍රතින්ට පෘථුවියක් සහිත නැත්නම් ආයත් පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ සහිත දෙයක් තියෙනවා. මේක තියාගෙන එහේ මේ ගිනියත් සෝපෙච්ච බයිසා ඊට පස්සේ දැන් ශාරීරියේ මැරුණත් ආයත් මේක යනවා. දිච්චෝ දෝ සස්සතු අවිපරණම ධර්ම. ඊට පස්සේ වේදනාය සති. අර දිට්ටි කියන එක එතකොට දිට්ටි කියන එක අපි දැන් දිට්ටි කියනක පසුබිමක් හදාගත්ත කොහොමද ඒක හැදෙන්නේ කියන්නේ. ඒ දිට්ටි කියන සංකප්පය නැත්තම් මම කියන සංකප්පය කරන් ඒ එක්කේ කරන විදිහට ඒ විදිහට නිර්මාණය කරන්ට ඇතුළේ නිෂ්පාදනය කරන මැෂින් එකක් මං හදලා තියෙනවා අවිජ්ජාසයෙන් අන්න. ඒක හැම තිස්සෙම එතකොට මට තීන්දුව නිච්ඡ දෙනවා නිච්චයි කියලා. දැන් එතකොට දිට්ඨි විසුද්ධියේදී කරන්ට වෙන්නේ යලිත් බැලුවොත් එහෙම මේක අනිච්ඡතාවයේ දකින්න එකයි. මේක ස්වාධීන ප්‍රවත්මක් නැහැ කියලා දකින්න එක. බෙදලා බෙදලා බෙදලා බලන එක තමයි කරන්ට. එතකොට එක්වේතං සන්තං ඒතං පනීතං කියලා විමුක්ඛ මුඛෙන් කුම් මකට හොයන්න තනිච්ච දුක්ඛ අනාත්ම විදිහට මේක කරනවා ධම්ම විපස්සනා කරමින් හෝ සද්ධාවෙන් ඊපැත්‍ර මා අර්ගය හොයා ගනිමින් ඊළඟට මම මේකෙන් ඉවර කරනවා ඊට පස්සේ කතා කරන්න ඕන ප්‍රතිපදාවලට අනුව තව සූත්‍රයක් තියෙන ඒ ditthi samyuttime ආයත් බුදුහාමරහන කුමක් තියෙන පොටද මේක ගැඹුරුයි හැබැයි තේරුම් ගන්න ආය පහු කරන්න දෙපා දැන් පහු කරලා ඇති අවුරුදු 60 70ක් තිස්සේ මේ මිනිස් ශරීරයේ තෙච්චර වයසයි දැන් තාම අපි ප්‍රොකස්ටිනේෂන් එකක තමයි ඉන්නේ කිස්මින්නකෝ භික්ඛවේ සති කුමක් තියෙන කොටද කින් උපාදාය මොකක් ලං කරගෙනද කින් අබිනිවිස්ස මොකක් ඇතුළට ගිහිල්ලාද පදිංචි වෙලාද මේ විදිහට දික්ටි ඉපදෙන්නේ නෝචස්සාන් නෝචමේසියා මම කලින් හිටියේ නැත්නම් මං දැන් කොහොමද ආවේ ඉස්තර නොහිටියා නම් දැන්නවා එතකොට දැන් මෙතන ඊට පස්සේ දැන් මම කියලා කෙනෙක් නැති නිසා ඊට පස්සේ හිතනවා උච්ඡේද වාදයේ කියලා දැන් මම නැත්නම් පස්සෙටත් නැහැ කියලා. එකක් දික්තිය කියලා මතක තියෙන්න. ඒ දික්තිය ඇති වෙන්නේ රූපේ තියෙන නිසා, වින්දෙන තියෙන නිසා, සංඥා තියෙන නිසා, සංඛාර කියලා කොටසක් තියෙන නිසා, විඥානත්වය තියෙන නිසා. රූපේ ලං කරගන්නවා වින්දෙන එක් ලං කරගන්නවා සීල් එකක් දැහලා මගේ කියලා රෙජිස්ටර් කරගන්නවා සංඥා මතක කියන එක වැඩිපුරම මට නිත්‍ය පදාර්ථයක් ලැබලා දෙනවා නිත්‍ය සංකල්පයක් පර දෙනවා අනිච්චයට අන්ත හරියමාවුදි සංඥා නිසා ඊට පස්සේ සංඛාර ගැනත් ආයිත් මතකයක් තියෙනවා සංඛාර ගැන සංඥා කියන. එතකොට මොකද මේ සංඛාර ආපගමන් වින්දනයක් දෙන හින්දා. ඒ වින්දනේ සංඥාවකට අසුර කර ගන්නවා. රාගයක් ආවහම, ද්වේෂයක් ආවහම වින්දනයක් ඇතුන වින්දනේ මතකයි. ඒ මොන රූපේ දැක්කහම මොන සද්දේ වුණාද? මේ ද්වේෂය ආවේ, මේ රාගය ආවේ, මේ උවමනාව ආවේ කියන එක දන්නවා. සංඛාර තී නිසා විඥාන තී නිසා ඒව ලං කරගෙන ඒවට ඇතුළු වෙලා ඒවා නිෂ්පාදනය කරන ආයි දිට්ඨිය ඒවන් දිට්ඨි උප්පජ්ජති අපි ඊළඟට ඩිංග ඊළඟ මං කැමති ධර්මය අසන්නට යැත්තන්ගෙන ඔබ දෙක එක්කෙනා දකින්න එක එක විදිහට මේ නිසා ඒ නිසා අහවලා කියලා අහන්නත් එපා විශේෂයෙන් අලුතෙන් එන අය හිතන්න එපා මේ අහවලා කියන දේ කියලා හිතන්න නැතුව තථාගත ධර්මයේ තේරුම් ගත් අනන්ත කල්යාණ මිත්‍රයන්ගෙන් ගන්නට උත්සාහ කරන කල්යාණ මිත්‍රයන්ගෙන් මිතුයන්ගෙන් මේක ඇහින්නේ කියලා තමන්ටත් ඒක ගාව ගන්න සම්බන්ධ කර ගන්න. ඒ වචන නෙවෙයි, ඒ තුලින් සද්ධාව හෝ විරිය හෝ සතිය හෝ සමාධිය පඥා දිනු කර ගන්න. කො සද්ධා අනුසාරී වෙන්න නැත්නම් ධම්මා අනුසාරී වෙන්න. ඒ දවස උපම් බහු පැටියත් ගඟ දෙබෑ කරගෙන අම්මගේ උදව්වෙන් එහා පැත්තේ ගියේමයි කියලා බුදුහාම කියන්නේ. අපි ධම්මච්චි ඥානේ ඒක තම චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධියෙන් පස්සේ ඉන්නේ පච්චේ පරිග්ගහනාන. ඒකෙන් තමයි ditthi visuddhi පටන් ගන්න. ඒකෙදි ධම්මච්චි ඥානේ ඕනේ. ධම්මච්චි ඥානේ දැක්කොත් අර සමහර විට ඩිංගක් උච්ඡේදයට නැඹුරු වෙන්න යන අර බලන්න සහ බලන කෙනා නැ කියන විඥානවාදීනුත් බේරෙන්න පුළුවන් වෙනවා ටිකක් හිතලා බැලුවොත් එහෙම. ඩිංගක් ගැඹුරු වෙන්නද මං හොඳට කිව්වෙත් නැහැ කියලා මට හිතෙන සම්මා සම්බුදු සරණයි ධර්ම සාකච්ඡාවට ඇතුළු වෙන කවුරුත් අපිටත් බණ කියන්න බුදු සරණයි. හිතන්න ඕන පැත්ත පෙන්නල දුන්න කියලා මට හිතුණා. මේකදියාව මේ අහගෙන මේ වෙස්නාට හරකොට එතම අපිට මුලදීම කිව්ව මේ අපි දැකීම එහෙම නැත්තම් මේ දෘෂ්ටි පිරිසිදු නෑ කියලා. ඒක නිසා මේ බුදුහාමුදුරුව අපිට බොහොම කරුණාවෙන් කියන එක පිරිසිදු කරගන්න කියන්නේ. එන්නම් ඒක අපි මට හිතුණා මේ මුලින්ම අපි දකින්න ඕනේ මේක පිරිසිදු නැති බව. ඒක කෙනෙකුට යමක් කරන්න නම් මේක දැකලා තියෙන්න ඕනේ. ඉතින් ඒ මේ විදිහට මේ දෘෂ්ටිය කියන එක පිරිසිදු කරගන්න නම් මේ මම නිර්මාණය වෙන ආකාරය දකින්න ඕනේ කියන එක. එතනදි ඒ වචනේ හුඟක් වැදගත් කියලා හිතුණා. මම කියන්නේ නෑ මම නිර්වාණය වෙන හැටි කියලා ගන්න කියලා. ඒ කියන්නේ දකින්න ඕනේ කියන එක. ඒ වචනේ හුඟක් වැදගත් කියලා හිතුණා. ඉතින් ඒ ගැන හිතනකොට ඇත්තටම හිතට ආවදේ තමයි සත්‍යකමනේ මේක දකින්න අපිට අපේ බුදුහාමුදුරුව අපිට ආදරෙන් අපිට ප්‍රතිපදාවක් කියලා තියෙනවා. මෙන්න මෙහෙම මෙහෙම කරන්න, මෙහෙම මෙහෙම කරනකොට මෙන්න මේ විදිහට මේ දේවල් දකින්න පුළුවන්. ඒ දැක්වීමත් එක්ක තමයි මේ හිතන හැටි එහෙම නැත්නම් අපි අපේ රාමුව අපි තේරුම් ගන්න අපි මේකේ පොතු වෙලා ඉන්නේ කොහෙද කියන එක කියලා. ඉතින් ඒ අනුව ඒ ඔබතුමා තේරුම් කරනකොට කියපු හැම වචනයක් ගැනම උඟක් පරිස්සමෙන් හිතනකොට මතක්ුනේ මේ අර කිං සුකෝපම සූත්‍රය කියලා පතරගෙන අපි දෙකන කරපු සූත්‍රයක් තියෙනවානේ. ඒකට උන්වහන්සේ අපිට කියලා මෙන්න හතරෙන් ඕනම ක්‍රමයකට මේ මම හැදෙන හැටි දකින්න. ඒක කියන්නේ අපිට මේ ඛණ්ඩ වශයෙන් මම හැදෙන හැටි දැක්කොත් කෙනෙක්. එහෙම නැත්නම් ධාතු වශයෙන් මම හැදෙන හැටි දැක්කොත් කෙනෙක්. ඉමත් නැත්නම් ආයතන වශයෙන් මේ මම කොහොමද නිර්මාණය වුනේ මේ නිර්මාණය කියන එක වචනේ හරියට කියලා තේරෙන්නේ මම කියන සංකල්පය ආවේ කොහොමද මට මේ කියන අවබෝධ වුණොත්. ඉමත් නැත්නම් පටිච්ච සමුප්පන්න වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් කියන කෙනෙකුට මේ දැනට තේරුම් ගන්න තියෙන සත්‍යෙතුමනේ හේතු හේතුඵල ධර්ම හේතුවකින් ඵලයක් ඇති වෙනවා. මෙන්න මේ දේ තියෙනකොට මේ දේ ඇති වෙනවා. මේක නැති වෙනකොට මේක නැහැ. මේක නැත්තම් මේක නැහැ. මේ විදිහට දැකීමක් යම් කිසි කෙනෙකුට ඇති වුණොත් තමයි මෙතන මට තේරුම් ගියේ මේ මම නිර්මාණය වෙන හැටි දකින්නේ කියන එක. එතකොට ඒ සඳහා ප්‍රසදාවේ අපිට උන්වහන්සේ අපිට මේ අපිට දැන් දේශනා කරපු විදිහට සත්‍යමා දැන් අපිට සති දෙකක් මේක මුලින්ම සීල විසුද්ධිය ඊළඟට චිත්ත විසුද්ධිය, චිත්ත විසුද්ධිය. මේ අදි වශයෙන් ප්‍රතිපදාවේ ක්‍රමානුකූල යෑමක් ගැන තියෙනවා කියන එක තමයි හිතට තේරුම් ගත්තේ. මොකද යම් කිසි කෙනෙක් හිතුවකින් අපිට මේ ඒක මේ වාඩිලා මේ පොත්තිය කියලා තේරුම් ගත්තොත් ඕක ඔක්කොම තේරුම් ගන්න පුළුවන් කියලා. අනේ එතන අපේ මේ දෘෂ්ටිය විතරයි. දැන් මොකද අර බ්‍රහ්මජාල සූත්‍රය මේ තේරුම් ගන්නකොට තේරෙනවා අපිට මේ මේ දෘෂ්ටිය අපිට මේ වැනි දෘෂ්ටි 62ක් සතරදෙන් අහසේ දේශනා කරලා තියෙන මතක විදියට. එතකොට ඒ වගේ අර මුලදි කියන ඕලාරික දෘෂ්ටි වගේම අපි භාවනාවකට යොදන්නේ ඒ වගේ වෙන දෘෂ්ටි. ඒ ඔක්කොම ඉතිරලා අවබෝධයකට පත් වෙන කොහොමද කියන අතලදී ඒකට ප්‍රතිපදාව කියන එකට දැනට තීරු ගන්න තියෙන්නේ මේක මේ වචන වශයෙන් දැන ගැනීම අවශ්‍ය උනත් මේ දැන් මේ මොහොතේ සිදුවන අතුල් වෙන සංඥා තුලින් මේදී අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට කියන අඩුපාඩු තමයි මේ අපේ හිත වැඩ කරන වේගය වැඩිකම. මම හිතන්නේ අපි ගිය සතියේ සාකච්ඡාවේදී යම් කිසි දෙයක් අහපු ප්‍රශ්නයකට ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණා කියලා මට මතකයි. පුංචි උදාහරණයක් මතක් වුණා කියලා. ඇත්තටම වේගයෙන් යන කාර් එකක අපි හිතමු හැමදාම මොන හරි දෙයක් පාස් කරනවා. ඒ දේ මොකද්ද කියලා දන්නේ නැහැ. මුලදී අපිට පේන වර්ණ විතරක් ඒ පාස් කරගෙන යනවා. ඊළඟට මේක බලන්න ඕනේ, මේක දකින්න ඕනේ මොකද්ද කියන එක පැහැදිලිව කියන අදහස හිතට ආවහම තමයි කෙනෙක් ඒ වාහනේ පොඩ්ඩක් ස්ලෝ කරන්න පටන් ගන්න. ඒක හෙමින් ගිහිල්ලා ඒක ගස් ගොඩ ආදිවාසී. ඊළඟට තවත් දවසක අපිට හිතෙනවා මේක මේ බැලනකොට තමයි අපිට ඇත්ත වශයෙන්ම මේ මොකද්ද තියෙන්නේ කියන එක හොඳට තේරෙන්නේ. මේ දේවල් ඉතාමත්ම වේගෙන් සිදුවෙන නිසා තථාගතයන් වහන්සේ අපිට කියනවා මේ සීලය කියන්නේ මෙන්න කය වචනේ දෙක සංවර කරගන්න. ඒ දෙක සංවර කරගත්තාම හිත ඉබේම සංවර බවට පත් වෙනවා. ඒ සංවර වූ හිත හික්මුණු හිතින් බලනකොට මේ දේවල් අන්ට දැක ගන්න ලැබෙනවා. ඒ දැක ගන්න ලැබුණාම එතනදී අපිට අවබෝධයක් එයි කියලා තමයි උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මම දැනට තේරුම් ගත්ත විදිහට මෙන්න මේ ප්‍රතිපදාව අපි කවුරුත් තේරුම් ගත්තොත් එතකොට අපිට මේ අර සත්‍යජිතමා කිව්වා වගේ මම නිර්මාණය වුණු ආකාරය දකින්න පුළුවන් වෙයි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්තමානි. සත්‍යජිතමාන් මම සත්‍යජිතමා ගැනවත යොමු වෙනවා. සත්‍යජිතමානි මේ අපිටම දැන් ඔබේ මමල කලින් කියන්නේ හද ඉදිරි මම උත්සාහ කරන්නේ මේ පොඩක් අපේ මම වෙලා මාතුලෙන් බල්ලා සාකච්ඡාවට එන්න. දැන් අපි හිතවත් අය ඉන්නවා මෙතන. ඔයගොල්ලෝ අපි කවුරුත් දන්නවා. ඉතින් අපි ඉතින් මේ උත්සාහය ගන්න කිව්වම තමයි ෂෝ මේක කරනවානේ තියනවානේ. ඉතින් ඉතින් කාලෙකුත් කරනවානේ. ඒකලා තාමත් මේ මම දන්නවා හේතුඵල ධර්මය ගැන මම දන්නවා. මම දහම් පාසල වල තමයි ඉගෙනගන්නවා. ඊයේ කියලා නම් මේ පන්සලේ දහම් පාසලේ ලොකු කතාවක් කළා. ඉතින් ඔය දන්න මිනිහෙක්නේ දන්නවා. ඒක සුතමේ වශයෙන් දන්නව පමණකුත් නෙමෙයි. මේක ප්‍රැක්ටිස් කළා. යම් සිලක් දැක්කන් පස්සේ ඒකට ප්‍රතිචාරය කිරීමෙත් සෑහෙන ලොකු වෙනසක් ඉස්සරට වඩා තියෙනවා. ඒ වගේම අතින් වරදක් වුණ ගමනොත් ඒක වුණා නේද කියලා එහෙම ක්ෂණිකව පේන ගතිත් තියෙනවා. සෑහෙන එකක් තියෙන නතුවා නෙමෙයි. ඒ නතුවා නොවේ වුණාට තවමත් අෂ්ටලෝක ධර්මයන් කිසිවේ දේවල් සිදුවෙනකොට මට තියෙනවා මේ මේ මම උග්මාව මම දැන් මම මට එහෙම වෙන්න බෑ මට ඒක හොඳට වෙන්න ඕනේ මට ඒක හරියට වෙන්න ඕනේ මොකද මේ එහෙම තමයි තියෙන්නේ ඒක වාගේ ඒක හරි ඒක මම හිතන විදිහට වුණොත් තමයි හොඳ නැත්නම් ඒකට හිතට දුකයි කනගාටුයි ඈ දැන් ඒ වගේ දේවල් මම උදාහරණයක් කියන්නේ නැහැ ඒක ඒකට එහෙම එතකොට මේ මදි මාතුලේ මට බලනකොට මේ මට පේනවා නිකන් මේ අර ලොකු ගෙඩියක් තියෙනවා අර චිත්ත මහත්මයා දැන් ප්‍රතිතර කිව්වා වගේ ඒ මේ පවත්නා ගෙඩියක් තියෙනවා මේ මේ භූත ගෙඩිය තියෙනවා පවත්නා ඒක මේ මේ භූත ගෙඩිය පමණක් නෙමෙයි මේකට ඇඳිච්ච නිකන් අර මට මනස බලනකොට නැවුණු චිත්තේ තමයි කකුල් විදු වගේ එහාට මෙහාට වැටිච්ච කකුල් ගොඩක් වගේ තියෙන ඒවා තියෙනවා ඒවල තමයි මේ ළමයි ටිකයි ඈ යොමුක් සහෝදරයෝ ඒ ටික මේ ඔගේ මේ ඉඳලා ඉන්න මේ එක සෙට් එකක්ම තියෙනවා මේ යන මාත් එක්ක මෙහෙම එකක් තියෙනවනේ ඉතින් අපි මේ දන්න මිනිස්සුන් මේ යම් කීවත් එක ප්‍රායෝගික ප්‍රැක්ටිස් කරනත් එක්ක නවුදේ එහෙම නැතිල භාවනා කරන කෙනා ඒ වලින් ප්‍රතිඵලතුන් නැතුවමත් නෙමෙයි නමුත් ඒ තාම මේ විදිය යනවා මම මේ අමුතු කතාවක් මේ විදිහට කිව්වේ මම කැමතියි මේ පැත්ත මේ විදිහට කතාව පොඩ්ඩක් යනවනම් මේ තමන් කරගෙන පොඩ්ඩක් මේ මොසත් තුමා දෙවෙනි සත්‍ය තුමානේ මොකද මේ සත්‍ය තුමාට පුළුවන් අපි මෙහෙම කතා කරාම සත්‍ය තුමාට පුළුවන් ඒක අපිට ධර්මයේ පැත්තෙන් පැහැදිලි කරගෙන එන්න සත්‍ය තුමානේ මම වාගේ අපි සම්බන්ධ වෙන අය හිතේ පොඩ්ඩක් මේ විදිහට අපි පැත්තෙන් කියන්නම් අපි බලමු ඔබතුමා ප්‍රයෝජන කරලා අපි මේ බලන්න කියලා බලනකොට මේ ඇස්තික ව්‍යාගෙන් බැලුවා ඒ දැක්කේ බැලුපු බැල්ම තමයි ඒ විදිහට මම කියුනේ සත්‍ය තුමාට මම කියන්න සත්‍ය තුමානේ කොහොමද මේ සිද්ධ වෙන්නේ ධර්මානුකූල තථාගතයන් වහන්සේට නමස්කාර වේවා බොහොම පිං මාර්ගයේ ගැන කාරණා කිව්වට දැන් පස්සට අදින්න නම් එපා එකක් තව ආත්ම විශ්වාසයේ තියෙන්න ඕන ඒ ඔය දැන් අපි කියන කමී අපි හිතමු දැන් දැරද්දක් වෙනවා මොනවා හරි අෂ්ටලෝක ධර්ම කියලා කිව්වේ ඒක දීතුකු ගැස්මක් ඇති වෙනවා තමන්ට උන හිතට ඇයි තියෙන්නේ නැත්තේ කියලා එතෙන්දී නම් එන්න ඕනේ කම්ම සහ විපාක ගැන හේතු තියෙන්න ඕන ඒක දැනුම නමුත් ඉස්සර තරහක් ආවහම උදාහරණයක් ඉස්සර දී තරහක් ආවහම නැත්තම් තමන්ට අවාසියක් වුණාම දවස් කීයක් දුක් වෙනවද දැන් ඒ දවස් ගන්න අඩුද වැඩිද පැය ගන්න අඩුද වැඩිද කියන එක දැකින්න ඕන මොකද ඒ දැකීම තුළින් ඒකට අපි කිව්වොත් විපස්සනාවක් වෙනවා ඒ විපස්සනා වෙනකොට අර වේගය අඩු වෙලා යනවා ඒක තියෙන ඊට පස්සේ ආශ්‍රව වෙන්නේ ආය ඔය ආශ්‍රව ගලනවා කියන්නේ ඒක දෝමනස්ස අභිජ්ජා දෝමනස්ස පාපක කුසල ධම්ම අන්වාස වේයුන ඇතුළට ගලනවා ඕක තමයි වෙන්නේ මනස ධම්මං විඤ්ඤාය ඕක තමයි වෙන්නේ ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඉතින් ඒ යමක් නිසා කි වෙනවා නම් ඒකෙන් අයින් වෙනවා දැන් ඒකගෙන ඒක ඒකෙන් මනස අයින් කරන්න උත්සාහ ගන්නවා ඒ වප්පිකෙන් ගෙන තියෙනවා මේ විතක්ක සන්තාන වගේ සූත්‍ර වල අපිගෙනගෙන තියෙන කොහොමද ඒක කරන්නේ කියන එක. එතකොට කොහොම හරි සතිය විසින් අපිට පෙන්වලා දෙනවා මගේම දුක. එතකොට දැන් ඉගෙන ගන්න ඕන දේ උන්නේ. දික්ටි විසුද්ධිය ගැන කතා කරන නිසා දික්ටි විසුද්ධිය දී සිද්ධ වෙන එක දෙයක් තමයි අපි ඒකට කියන පාළි වචනය විපස්සනා වචනය තමයි පච්චේ පරිග්ගහ ඥාන මේකේ හේතුව සහ ඵලය අවබෝධ කරගන්න උත්සාහ ගන්නවා ඕම දෙයක දැන් ওই දවස පුරා සිද්ධ වෙන දේවල් වුණත් ඒකයි අර භාවනාවේ අපි ඉගෙන ගත්ත නේද කාරණයක් හුඟක් වෙලාට රිට්‍රීට් කරනකොට සක්මන් කරනකොට එහෙම නැත්නම් වාඩිල නැගිටිනකොට ඒ සමහර ගුරුවරයන් වහන්සේලා කියනවා අපි හිතමු දල උදාහන නැගිටින්න හිතෙනවා නැගිටින්න හිතෙනවා නැගිටිනවා කකුල් උස්සන්න හිතෙනවා උස්සන්න හිතෙනවා උස්සනවා තියෙනවා ඔය වගේ දෙයක් අරකි විසලා ඉස්සලගේ වම දකුණ මේ විදිහට ගිහිලා ඊට පස්සේ ඒකේ අනික් ක්‍රියාවලියත් බෙදලා බලනවා ඕකෙන් ඕක තමයි ප්‍රත්‍ය පරිග්‍රහ ඥානයේ කෝඩිය කින්ද ගන්න පටන් ගන්න එතන ඒක ඒ විදිහට බැලුවා අම නාම රූප පරිච්ඡේද ඥාන කියන එකට හීන් සීරේ මනස ගොඩ නැගෙනවා මනස කියන්න බෑ පඤ්ඤාවට අහු වෙනවා ඒක ධම්ම විචේ වෙනවා එතකොට දැන් ඒ වගේ දෙයක් වෙනකොට තමන් අවතක්සේරු කරන්නත් හොඳ නෑ සමහරට මේ ධර්ම සාකච්ඡාව දිග්ගස ගන්න ඕන හින්දා කියනවා වෙන්න පුළුවන් සමහරට උනන් එහෙම වුණත් එහෙම වුණත් ඒකට අහු වෙන්න එපා තමන්ට ආධ්‍යාත්මික වූ අභිමානයක් තියෙන්න ඕන අධිමානයක් නෙවෙයි අභිමානයක් ඒක නරක දෙයක් නෙවෙයි හොඳ දෙයක් පරි බුත්ත සති මාමිත සති මා භවිෂතර සල්ලේක සූත්‍රය කියවව හැටියට එතකොට අපි හිතමු මට දුකක් එනකොට ඒක මට දැනෙනවා කොහේ හරි දැනෙනවා එක පපුවට දැනෙනවා නැත්තම් බඩට දැනෙනවා ඔළුවට දැනෙනවා ඉතින් ස්ට්‍රෙස් එකක් නම් ආවහම අපි කියන එක බෙල්ලට ඒක තියෙන නැත්තම් බඩට තියෙන නැත්තම් කොන්දට තියෙනවා කියලා ටෙන්ෂන් එකක් එන්නේ ඒ වගේම තම කොයි සිතුවිලි සබ්බේ ධම්මා වේදනා සම්මෝසරණ වේදනාව තම අවසානින් හේතුල තියෙන ඉතින්ට ඒතකොට මට දැනෙන්න ඕනේ ඒ දුක කියන එක આવොත් මට දැනෙනවා ඒ දැකීමම ඇති ඒකට තමයි ධම්මානුසාරය කියන්නේ. ධම්මානුසාරය කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙලා නැහැ. නමුත් ධම්ම විචේ කරගනිමින් ධම්මානුපස්සනා කරගනිමින් නැත්තම් ප්‍රඥා වැඩි දියුණු කරගනිමින් චින්තාමය වශයෙන් හෝ ඊට පස්සේ භාවනා වශයෙන් මේක තමන්ට පච්චත්ත වේදිතබ්බ වෙන තුරු මේ දකින්නට පුද ඒ දැකිල්ලම ඇති එතකොට ඒ දැකිල්ලම ඇති ඊට පස්සේ දැන් බුදුහාමුදුරු මෙහෙම කිව්වා නේද මං තා මෙතන නැහැ කියලා හිතන එකත් හොඳයි මොකද බුදුහාමුදුරු මතක් වෙනේ එතකොට ඒක මතක් වෙනවා එතකොට අතරමඟ නතර වෙන්න සිදු වෙන කාරණා අපි මාර බන්ධන ගැන ඊ සතේ කිව්වා ඊටස් කලින් සති එතකොට 10න් එකට අහු වෙන්නේ හැටි කියන තමන් තේරුම් ගන්න ඕනේ. එතකොට හැමදාම අඩුවට නම් දාන්න එපා දැනට. ලෝකේ එහෙම කියනකොට ඒකත් හොඳ අත්ත්කංශනයක් කරන නමුත් එහෙම නෙවෙයි. තමන්ගේ ධර්ම මාර්ගයෙන් විශ්වාසය තියෙන්න ඕන. ඒක තමයි ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ. එතකොට පච්චේ පරිග්ගහ ඥාන කියන එක මතු වෙනවා. දැන් මේ ditthi visuddhiyedi හුඟක් ඒවා එනවා. ditthi visuddhiyedi තව විපස්සනා ඥාන ගැනත් කතා කරන්න දෙන මං හිතන අපි ඒකන කතා කරන්න නොකර ඉඳී කියලා මොකද අපි හුඟක් කතා කරලා තියෙන මා වෙන සූත්‍රයක සම්බන්ධ විය යුතු අවස්ථාවක් කියලා හිතෙනවා. නමුත් අපි පාලි වචන වශයෙන් කිව්වොත් ඔය සම්මස්සන ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන, භංගානුපස්සන ඥාන කිය අපි ඉගෙන ගත්තේ ඒව තමයි සිටින්නේ. වචන පාලි නැතත් ඉංග්‍රීසි වචන දැම්මත් මට තේරෙනවා ඒව අනිච්චයි කියන එක. සංකතයක් නම් අනිත්‍යයි කියලා කි තේරෙනවා ඒක අවශ්‍යයි බුදු සරණයි බුදු සරණයි සත්‍ය දුවන්නේ හොඳයි අනිකුත් කල්ලාම ඉතින් කියන්න තව අවස්ථා තියෙනවා ඒක වෙන්නේ ප්‍රශ්න උත්තර වැඩසටහනක් ඇතිව නැතුව අපි සාකච්ඡාවට එකතු වෙන කල්යම මිත්‍ර හැටියටමයි කටයුතු කරන්න තියෙන්නේ. දෙරුවන් සරණයි සත්‍යජීත් මහත්මිය, දෙරුවන් සරණයි කල්යාණ මිත්‍රයින්ට. මට සුළු කාරණයක් සඳහන් කරන්න තියෙන්නේ. මම පෞගී ස්තුමාන දෙක වගේ අසනීපෙන් හිටියයි තියෙන වෙලාවේ මම දැක්ක කොච්චරක් මේ ප්‍රතිපදාව වැටෙනවද කියලා. මේ ශරීරය දුර්වල වෙනකොට එකක් ඉතින් අර සීලය සමහර විට කාලය ඇතුළත පුහුණු කරන නිසා ඒක එකට පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් භාවනා කරලි හිතට එන කෙලෙස් අඳුනා ගැනීම, එතකොට ශරීර වේදනාවන් පිළිබඳ අකමැතිකම්, ඒවයින් මිදෙන්න විවිධ අනිත් සැප වේදනා පස්සේ පොත් කියවිලි මේ වගේ දේවල් වලට යගෙන ගත්. ඉතින් මට කල්පනා වුණේ මේ ශරීර සෞඛ්‍ය හොඳට තියෙනකොට මේ ප්‍රතිපදාව පුහුණු කිරීමේ වටිනාකම එක පැත්තකින් කොච්චර වටිනවද, වයසට ජරාවට ගොඩක් ගියාට පස්සේ කොච්චර අමාරු වෙද්ද කියලා මේ ප්‍රතිපදාව කරගෙන යන්නේ. අනිත් පැත්තෙන් මට ඉන්න සත්‍යීත මාර්ගය කරා මේ දෘෂ්ටියත් සංකත අනිත්‍ය සංකත දෙයක් පටිච්ච සමුප්පාදයක් කියන එහෙමනම් මොකකින්ද මේ විමුක්තියක් ලැබෙන්නේ? මේ වගේ අපි හිතමු අපේ ශරීරය දුර්වල වෙච්ච වෙලාවක, එහෙම නැත්නම් මරණ වෙලාවක මෙහෙම එන කෙලෙස් වලට අහු නොවෙන්න මොකකින්ද මේකින් විමුක්තියක් ලැබෙන්නේ? තෙරුවන් සරණයි. සත්‍යත්වන්නේ දැන් ඒක ගැන තම අපි දෙතුමා අපෞසුජයේ දවස් දෙකට තුන් පිටිනේ කිව්වා. අපි සීල විසුද්ධි සහ චිත්ත විසුද්ධි ගැන කතා කළා. දැන් අර සත්විනී සුත්තේ ඒ කාරණා නෝනේ මේ කතා කරන්නේ. දැන් අපි අවශ්‍යම දන්නවා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි. අපිට සීල විසුද්ධි තියෙනවා, චිත්ත විසුද්ධි අපි දන්නවා. ඒක මැත්තමින් එතෙන් දෙනවා. සීල විසුද්ධිත් එහෙම. ඒතකොට විශේෂයෙන් ආජීවස්තුමක සීලේ තියාගන්නතම වෙනවා. ඒකෙන් තමයි චිත්ත විසුද්ධි කියන එක ගන්න පුළුවන් වෙන්නේ. තමන් බාර ගන්න මොකද්ද ප්‍රතිපදාව? ඒ ප්‍රතිශීලයේ ඒක ශ්‍රද්ධාවෙන් රැක ගන්න ඕන. ඉන්ද්‍ර සංගර උසාහින් තියෙන්න ඕන. මේ පස්සේ ප්‍රතිසන්නිත ශ්‍රීඩේ කියලා අපි කිව්වා. ආජීව පාරිශුද්ධියක් තියෙනවනේ. දැන් ප්‍රතිසන්නිත ශීල පාවිච්චි කරනකොට ඒව දැනගන්න ඕන. දැන් අපි දැන් ධම්මට්ඨිති ඥාන කියන ධම්මට්ඨිති කියන ඒ වචනේ තේරෙනවද? දැන් මම හිතනවා අපි අවුරුදු 8030 කතා කරන නිසා මම දන්නවාටි කියලා කියනකොට සිංහලට වඩා තේරෙනවා. දැන් ධම්මට්ඨිති කියන්නේ මේකේ තියෙන විදිහක් තියෙනවා. ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේත. මේක පවතින්නේ මේ නිසා පවතිනවා. ඒ බික්කු ඥානানন্দ ඒ මහා ස්වාමීන් වහන්සේ ඒ කාරණා අපත්‍යච්ච හම්තුරන් උන්වහන්සේලා උත්තරම විදිහටම කියන ගැඹුරටම. එතකොට ඒ ධම්මට්ඨිති ඥානේ කියලා කියන්නේ ඒ ධම්මට්ඨිති ඥානේ කියන්නේම පච්චේ පරිග්ගහේ පඤ්ඤා කියන පටිසම්භිදා මාර්ගයේ කියනකොට කියන්නේ කමයි. බුදුහාරුත් ඒකම තමයි දේශනා කරන්නේ. මේ පත්‍යයන් මේ නිසා මේක තියෙනවා කියලා. එතකොට අවිද්‍යා කියන එක තමයි සංඛාර අවිද්‍යාපත් තමයි පච්චේ සංඛාරේ පටිසමුප්පන්න අර්ග පටිච්චයි මේක පටිසම්පන්න සංඛාර ඇති වෙන්නේ උනිසව සංඛාරණෝ වේ. දැන් ඇති වෙන දැන් දුක ඇති වෙනවා. මේ කරන්න කොහොමද කියලා සැකේ ඇති වෙනවා. ප්‍රශ්න ආවහම වේදනා කලමිලි ඇති වෙන ඔක්කොම සංඛාරෝ. ඒ සංඛාරත් එක්ක ඊට පස්සේ ඉන්දන තියෙනවා. ඔය ඔය ඔය ගොරුවේ තමයි ඉන්නේ කවුරුත්. දැන් වැදගත් දේ තමයි මේක පටිච්ච සමුප්පන්නයි කියලා තේරුම් ගන්න එක. ඒක හැබැයි ඒකට තමන් අර්ධි චිත්ත විසුද්ධියක් එක්කම යන්න වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ හැමතිස්සෙම මේ ධර්ම සාකච්ඡා අපි කියලා කියන්නේ කතා කරන එක නාගෙන නෙවෙයි. අපි කියන්නේ සාකච්ඡා කරනකොට කවුරු කියන්නේ මූල කර්මස්ථානය තියාගන්න. මොකක් හරි එක දෙයක් අරගෙන මනසට පුරුදු කරනවා ඉදී. ඒකත් එක්කම ඉරියාපත සම්පජඤ්ඤේ තියාගන්න. ශරීරයේ තියෙන විදි ඒ තියෙන විදිහට ඒක තේරුම් ගන්න මෙන්න මෙහෙමයි කියලා. අපිටකොට ශරීරය දැක්කුත් එහෙම මේ ශරීරයේ දකින්නකොට සමහර අයත් මේක සම්පූර්ණ ඉමේජ් එකක් අරගෙනම බලන් දෙනවා. මේක රූපයක් අරගෙනම බලන්න. රූපත් රූපයක් කියලා කියන්නේ මේ ඉමේජ් එකක්. පිළිඹුවක් ගන්න ඕන. ඇට කෝටු නම් මේ ඇට කෝටු විදිහ. එතකොට ඒකත් එක්ක සංඥාව විදිහට මේ යනවා නෙවෙයි, ඒකත් එක්කම ධාතු මනසකාරය මතුවෙනවා. ඒක අනිවාර්යයි. වචනේ නොදැන ගත්තත් මේකේ ශූන්‍යතාවය. මගේ කකුලේ ඇට කෝටු ඇඟිලි වල ඇට කෝටු වල තියෙන අගේ මොකද්ද පැවැත්ම තුල? ශරීරය හොල්ලන්ට උදව් කරන බිනා. මේක නාම රූපත් එක්කගෙන යන්නේ. එතකොට ඒකත් එක්ක තියෙන අර මම සම්බන්ධතාවය අයින් වෙලා හේතුපටිච්ච සමුප්පන්නතාවය බඩ පේන. හේතුවක් තියෙනවා, ඒ නිසා මේ සම්පන්නතාවය බඩ පේන. ඒ නිසා හටගත්ත ඵලයක් හැටියට. එතකොට විශේෂයෙන් ඒකම ජරා මරණ දකින්න කිව්ව සම්මාදිට්ඨියට එන්න. ජරා මරණ හේතුව ජාති. මේක ඉතාම ළඟ තියෙන දෙයක්. හෙල්ලිල්ල ශරීරයේ හෙල්ලිල්ල දකින්න එක. ශරීරේ නිර්මාණය දකින්න එක. අසුභ සංඥා වඩන්නේ නෙවෙයි. ඒක තියෙන රාගයේ ප්‍රහාණය සඳහා. නැත්නම් රාගයේ මිච්ඡල් මට්ට කරගන්න. මේ කතා කරන්නේ අසුභ සංඥා ගැන නෙවෙයි. ධාතු මනසිකාරයේ ගැන. ඒ ධාතු මනසිකාරයේ ඒකත් එක්කම ගිහාම අර මම නිර්මාණය කරගන්න මට මුල්ම වශයෙන් උදව් කරපු රූපයේ නිසා රූපේ සති රූපං උපාදායනේ මේක ඇතිනොයිගේ දිට්ඨිය ඒක ලං කරගන්න. මේකට සත්‍ය ජීවේ මේ දකුණු කකුලේ මේ ඇඟිල්ලට දැට කූටුව තමතද ලේ ටිකට. එතකොට අර මම කියන එකන හීන් සීරේයින් අතුරුදහන් වෙලා. එතකොට තේරෙන මේක තවත් බලන්න ඕන නේද? ඒ බලන්ට වෙන පාඩු නැත්තම් මට බාධා මොනවද? චිත්තවිසුද්ධියට එන්න බැරි බාධා, සීලවිසුද්ධියයි සීලවිසුද්ධියට එන්න බැරි ඉන්ද්‍රිය සංවරයයි කියලා එක ටිකක් අර නිරෝධ පටිච්චසමුප්පන්නතාවය තේරෙනවා. මේක තියෙනවා නම් මේක තියෙනවා. සීලේ තියෙනවා නම් මට ඊට පස්සේ තියෙනවා අවිපල්ලාසෙ. විපල් මත නැහැ විවිරියාසමනසක් එන්නේ. ඒකවම් ප්‍රමුදිත භාවය. ප්‍රමුදිත භාවයම පීති. පීති මනසක ආයෝ පසම්පති. ඒතොර මට අර නිරෝධ ප්‍රතිසම්පන්නතාවය තේ. අර උපනිෂේ සූත්‍රය ගැන අර වික්ෂුන් වහන්සේ නමක් හොඳට මේ ඔය ඇත්තංගෝ ධර්ම සාකච්ඡාවල් දීම් කළා. ඒක අහන්න ඕන නම් අහන්න මම කියන දෙන් අහලා දන්න නැත්තන්ට. එතකොට ඒක මේකට සම්බන්ධ වෙන හැටි පේනකොට ඊට පස්සේ තේරෙන මට මේ විමුක්ක මුක්තියට එන්න පාරක් හැදෙනවා නේද. ඒතොර තමන්ටම තේරෙන මේක නිසා නේද මට එන්න බැරි නා. මම කියලා ඉන්නේ නැහැ තමන්ටම තේරෙනවා. එතකොට වඩා තවත් සීල පරිශුද්ධ භාවයට අවංක අපි මුල්ම කතාවෙදි කතා කළා. මුල්ම දේදී අපි කතා කළා මේක හිරියොතප් නිසාම නෙවෙයි සීලේ රැකේ. නිරෝධයට මාර්ගයක් හැටියට දැන්. නිබ්බාණේ හදවතේ තියාගෙන නිබ්බාණේ හිතේ තියාගෙන නිබ්බාණයට උනන්දු වෙන හැටි. ඒකට අනුරූප වෙන හැටියට සීලේ පවත්වනවා කියලා ඔක්කොම එකට එනවා ඒක. එහෙමයි ඒක වෙන්න ඕනේ. කරන ඩිංගම තමා කරන්න ඕනේ තවත් වඩා සතියෙන් එකට උදව් කරගන්න. ධම්මවිචේ ඇති කරගෙන පීතිපස්සද්ධිය ඇති කරගන්න. පීතිපස්සද්ධිය අයින් කරගන්න එපා. මොකද පීති මනස කාය උපස්සම්පති පස්සද්ධ කාය සුඛ සුඛං වේදී සුඛිනෝ චිත්ත සමාධිය. ඒක හැල්ලු බවම දකින්න. අර දැන් කීවේ කතා කරනකොට තව කල්යාණ මෛත්‍රී ඉස්සරට වඩා හොඳයි කියලා හොඳයි කියලා මේ ලෝකේ පෙන්නන්න නෙවෙයි කියන්නේ. Tamanta තේරෙනවා මේ දුක්ඛන්දරාවට දැන් යන්නේ නැහැ. මම තථාගත ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන සද්ධානුසාරී ධම්මානුසාරී. ඒ අභිමානෙ අයින් කරන්න එපා. ඒ තල්ලුව ආවම ඒක නතර කරන්න ආය කාටවත් බෑ. කවුරු මොනවා කිව්වා මේක පිපෙන්න පටන් ගත්තා. ඔක සත්පත්තකී වේකයි මේක නෙළුම පිපෙනවා වගේ මේ ආලෝකේ තාම මේක නතර කරන්න බෑ. පිපෙනවා පිපෙනවා පිපෙනවාමයි. ඒක නිසා තමයි සෝත ආපන්න නිකිවිත එක ඒකට වැටෙනවා. ඒ දිය පහක් වැටෙනවා මේක ගලාගෙන යහටම. එතකොට ඒක දැන් සංස්කෘතියක සහ ස්ත්‍රී පුරුෂ භාවයකට සහ බෞද්ධ භාවයකට අහුවෙලා ඉඳා ඒකින් දුන්න කරුණ අනුව මම නිර්මාණය කරන්න හදන්නේ. මේ ඒ අනුව ගියාම කොහොතනද මං ඉන්නේ කියා මම හිතලා හදන්නේ. එහෙමමත් නැත්නම් එහෙමත් හොඳයි. එහෙමත් නැතුව ස්ත්‍රී පුරුෂ භාවයෙන් පවා අයින් වෙලා මනුෂ්‍ය භාවයේ මේ පෘථිවිය මානුෂිකයට දැන් ජාත් සංඛා භවපච්චා ජාති තීන එක ජාති කියන එක ආවනේ. සලායතන ස්කන්ධ පහ ආවනේ. දැන් තින්නේ එකයි ශාරීරියේ තමයි ස්ත්‍රී වුනේ පුරුෂ වුනේ රූපසත් භාව ඒකත් එක රූප ඇත්ත ගින ගන්න රූප 28න් එකක් විතරයි ඒක. ඒ 28 අනිත් 27ම අයිති නෑ ඒකට. ඕනොන්ට සම්බන්ධයි. ඒ වුණාට වෙනමයි. ඊට පස්සේ සංඛාර ඇති වෙනවා. උත්සයිතසික කිවෙත් ඒවත් එනවා. එතකොට සලායතන තියෙන රූප තියෙනවා. ඊට පස්සේ ස්කන්ධ භාවයක් තියෙනවා. දැන් සලායතන නිසා අවිජ්ජා නිසා සංඛාර ඇති කරගන්න. අවිජ්ජා කියන තත්වයක් තියෙනවා. මේක තේරෙන්නේ තාම. ඒ නිසා තවත් අලුත් අලුත් සංඛාර ඇති කරන. තවත් තවත් රාග ඇති කරගන්න. තවත් තවත් ද්වේෂ ඇති කරගන්න. තවත් තවත් සැක ඇති කරගන්න. ඉතින් ඒ නිසා උස්සා සද්දා විරිය සති සමාධි ප්‍රඥා තියෙන්න ඕන. ඒක දැන් තීටි කියන බුදුහාමුදුරුවෝ කියපු සහ කියනව නෙවෙයි. ඉන්ද්‍රිය සංයුත්තේ කියපු සහ කියනව නෙවෙයි. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල තියෙන කරුණුත් නෙවෙයි. දැන් Tamanta තේරෙන සද්ධාව තියෙනවා නම් මෙන්න මේ ටික වෙනවා. සද්ධාව නැත්තම් මේ ටික වෙන්නේ නැහැ. විරිය තියෙනවා නම් මේ ටික වෙනවා. වීර්ය අඩු වුණාම මේ ටික වෙන්නේ නැහැ මාර්ගයේදී. සති අඩු වුණාම මේ ටික වෙනවා. සතිය තියෙනවා නම් මේ සංඛාර ඇති වෙන්නේ. ඊට පස්සේ සමාධිය තියෙනවා නම් මේ පස්සද්ධි සුඛ එනවා. සමාධිය නැත්නම් මේ පස්සද්ධි සුඛ නැහැ. කාය ධර්තයක් තියෙන. චිත්ත ධර්තයක් තියෙන. කාය කම්මඤ්ඤතා නැහැ. කියලා සම්බන්ධ තියෙන. පඤ්ඤා තියෙනවා නම් මට මේක පේනවා. එතකොට අර නිබ්බිදාවට එන්න පටන් ගන්න. නිබ්බිදානුපස්සනාවත් මේක එකක් කියලා අපි දැන් දන්නවා කිව්වනේ අපි. කිව්වනේ අපි දන්නවනේ ඒක වෙන්නේ එමයයි කියලා. ඒ නිසා ඉස්සෙල්ල දැනගන්න අයංකෝ කායෝ චාතුම් මහබුතුකෝ මාතා පෙට්ටික සම්භව මේ ඇඟ දැන් අපි ඇඟ කියමු දැන් ශරීරය කියන්නේ මේ ඇඟ හදල දුන්නේ ගැහණියෙකුයි මිනිහෙකුයි එකතු වෙලා ඒකට නමකුත් දුන්නා ඒකේ ඔළුවට භාෂාවක් පාවිච්චි කරලා ඒ ඉන්න ඒ පුංචි දූපතේ ගෝත්‍රික භාෂාව පාවිච්චි කරා මම තේරෙන්න කියන්නේ හොඳද ඒක අවමන් කරනවා හරි ඒව නෙවෙයි ඊට පස්සේ සංස්කෘතිය විසින් හදලා දුන්නා එක එක ස්වරූපයන් මේකට නමස්කාර කරන්න ඕන මේක මුණා මෙහෙම වෙලා මේක මුණා මේ කියලා දැන් තියෙන අපිට එක එක වර්ගී දේවල් තියෙන සංස්කෘතික උපාංගයන් තියෙන අපි බෞද්ධ සංස්කෘති උපාංගයන් ඔළුවේ පළපදියන් වලට දැන් මම පාරක් හදාන්නේ මොකද පාරේ පාරේ දෙපැත්තේ තියෙන ගොඩක් જાති මං හිතන්නේ තාම මං දැක්කේ නැහැ ඒ පාරෙන් මං ගියේ නැහැ තාම ඉන්නේ මේ වෙන දිහාවක කියලා හිතෙන්නේ කොටුවේ දුම්රිය පළාත් ගයාවක් යුනියන් ස්ටේෂන් එකත් ගයාව. ගෙදර නාන කාමරෙත් ගයාවක්. එතකොට ඒ හිතේම විච්ච රූපස් යන්නේ නැතුව මේ රූපස්කන්ධය මේ ඇඟ නිර්මාණය වෙච්ච ඇඟ අස්සේ තියෙන විඥාන ස්රෝතයක්. අපි එක ඉගෙන ගත්තා. ඒ විඥානං එත්ත සිතං එත්ත පටිබද්ධං. විඥානේ කියන தત્ත්වය විඥානය කිව්වහම දෙයක් නෙවෙයි විඥාන ස්වરૂපේ විඥාන ස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර එක්ක තමයි මිශ්‍ර වෙදී යන්නේ. ඒව තමයි හේතු වෙල යන්නේ. එතකොට ඒ දෙක තියෙනවා කියලා තේරෙන එක තමයි පච්ච පරිග්ගහ කියන්නේ. නාම රූප පරිච්ඡේද කිව්වේ එක. ඔරලෝසුවක් තියෙනවා මේක වයින් කරකවා මේක හෙල්ලෙනවා කැරි කැරි කියනවා කියන වගේ තේරෙනවාද? එතකොට නාම රූප සහිත මේක ඊට පස්සේ නැත්තම් විඥාන සහ ඇඟ සහ විඥානය තියෙනකොට ශබ්ද මනුෂ්‍ය ශරීරෙන් තියෙන්නේ අර සලායතන පාවිච්චි කරන නිසා ඉන්ද්‍රිය සංවරයකුත් නැති නිසා අවිද්‍යා නිසා ආශ්‍රව ගොඩාක් ගලන්න පටන් ගන්නවා අනුසේවට උදව් කරන කාම පටිග අවිද්‍යා දිට්ඨි මාන ඒ වගේ වයින් මානුෂය හැටියට තියෙන පූර්ව බෙබියනවා ආයින් දුක කල්පල දානවා ඕක තමයි වෙන්නේ ඔය දැන් කියපු හැම ඔය කතා විදිහින් වෙන්නේ ඕකයි තමන්ගේ දුව තමන්ගේ පුතා තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ බිරිඳ තමන්ගේ ගේ ඒ තමන්ගේ රැකියාව තමන්ගේ බැංකු ගිණුම තමන්ගේ සංස්කෘතිය තමන්ගේ රට කියලා දැන් මට තියෙනවා එක ඉදාට ඒ එතකොට ඒ ඒ ඔය ටික දැකීමම තමයි පච්ච පරිග්ගා නැත්නම් සම්මස ඥාන කියලා අපි දැන් පාලි කිව්වහම තමයි ඒක උඩටත් යන්නේ. එතකොට ඒ ඒ නාම රූප පරිච්ඡේද ඥානම ඒ ඥානයම හොඳටම ඇත. මතකද බුදුහාම මම මුලින්ම කිව්වේ ඒකයි. බුදුහාම කීවර ගංගා තීරේ ඉන්නකොට භික්ෂුවරුනි අර ඒ දවස උපන් වසුපැටි අම්මගේ උදව්වෙන් අම්මට හේතු වෙලා ගලෙත් පව් කරන යනවා වගේ සද්දා අනුසාරී ධම්මානුසාරී අයත් මේක බිඳගෙන හපත්තට යනවා. දැන් Taman දැනගන්න ඕන Taman සද්දානුසාරී ධම්මානුසාරී චෝදික එකට වැටෙන්න. තේපිතිරිය මාතසූතං චිත්තා සොත්තිනා පාරං ගමිසන්ති. ඒ ඇත්තොත් මාර්යාගේ මේ සැඩ පහර කපාගෙන බොහොම සුව පහසු එහා පැත්තේට ඇවිත් යනවා කියලා. ඒ අභිමානේ අයින් කරගන්න එපා. තාම ආධ්‍යාත්මිකව නහකුණු ගන්න එපා. මම ඒ වචන හොඳට දන්නේ. අපි කියනවා ශ්‍රී ලංකා විවාසා ලයිනින්. මං කලින් කියලා ඇති එක දවසක් අපි ගැරිසන් එකේදී ධර්ම සති සාකච්ඡා සති අක්පුරා තිබුණා නිහඬ සයිලන්ට් රිට්‍රීට් එකේදී හැබැයි හැන්දාවට කතා කරනකොට ගුරුතුමා ළඟට ඇවිල්ලා එක එක්කෙනා අතින් තියෙන ගැට තමන්ට දුක තේරෙන්නේ නැහැ. ඉතින් එක එක විදිහට එක එක්කෙනා කියන්නේ සමහර අයට එක්කෙනෙක් සමහරට කියන්නේ එයාගේ එයා සිංගල් පේරන්ට් කෙනෙක් එයාට දරුවා එක්ක ඉන්න කොච්චර අමාරු වෘද්ධ තරහයි නැහැටි දරුවා ගැන තරහයි නැහැටි තේකින් බේරෙන්න ඕන විදියක් ඒතකොට අපි හිතමු උදාහරණයක් මම කියන්නේ සමහර අය මේ තමන් ගේ ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් මිලියන ගාණක් නැතුවලා ගිය ඇට ඒව හිතපුවහම ඒව විශාල ගණන් තමයි දුක ඒකට. ඊට පස්සෙත් එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා එයාගේ සියලු දේම බොහොම ප්‍රේමනාප සිනාම සුමෝණින් හිටියේ ඔක්කොම ඒ සුනාමිකට ඇවිල්ලා ගිය හැටි ජපානයේ. එයා විතරයි එයාගේ ආච්චම්මගේ පටන් හැමෝම විනාශ වෙලා ගිය හැටි. එතකොට අර කලින් ඒවා මේවා බැංකු ගිණුම් නැතුණා කියලා දුක් විඳපු අයට මට කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කිව්වා එයා ඔස්ට්‍රේලියාවේ කෙනෙක්. මේක බොහොම හොඳට සතිමත් කල්පනාවෙන් එයා කිව්වා සති දෙකකට කලින් ඒ කියන්නේ දැන් මෙහෙන්ටත් ලෑස්ති වෙලා භාවනා මන්ත්‍රයට ඊට කලින් සති දෙක තුනකට විතර කලින් මා හිතන හැටියට එයාගේ ස්වාමි පුරුෂයයි ඒ අවුරුදු 20 ගණන් වල හිටිය දරුව දෙන්න ඇක්සිඩන්ට් එකක් කළා මරණයි කියලා. ඡදන් තනියම හිටම් භාවනාවට ඇවිල්ලා. ඔය කියපු කරුණු වලින් මොන දුකක්ද තියෙන්නේ අපට දැන්? හොඳට හිතලා බලන්න. එක එක්කෙනාට එක එක දුකවල තියෙනවා. එතකොට ඒ දුක කියන්නේ එන ඒ මානසික වේදනාව ආතතිය කියන සංඛාරය ඇති කරගත්තේ අවිජ්ජාවේ මොකක් නිසාද? ඒ පටිසම්පන්නතාවෙන දුටු නිසා කියලා තමන් තේරුම් ගන්න. දැන් මේ කතාව විතරක් නෙමෙයි මම කියන්න ඕනේ. මේ කතා කරන්නාටද මේ මාර්ගය අවශ්‍යයි. මේ දවස්වල ප්‍රයත්න බලුවත් හැම ඉලෙක්ට්‍රොනික්ස් වලින් නැංගල ගියත් දකුණු බෝඩර් එකේ සිද්ධ වෙන ඒ දරුවන්ගේ දුක් කඳුනාවන් හැම තිස්සෙම කියවෙනවා ඇහෙනවා. හැම වේදනාවක් එතන හිතලා බලනකොට එතකොට ඒ ඇති කරගන්න ද්වේෂයන් හෝ වේදනාවල් කරුණාවිවේෂයෙන් එන ද්වේෂයෝ දකින්න වෙනවා. ඒක එනවා නම් ඉන්ද්‍ර සංවරය ඇති කරගන්න ඕන. ඒක නොසන්න බලයින්ද ඒ වගේන කතා කරනත් ඉන්නවනම් ඒත් එක්ක රජනේ අඩු වෙන්න ඕන. ඒතර මාර්ගයට එන්න ඕනේ ඩිංග ඩිං කොහොම හරි මාර්ගයට යනවා කියන්නේ ඒකයි. සුදුරෙද්දක් උපෝසත් ඇසි කවරයක් මතක් වෙන්නේ නැහැ මේ වෙලාවට. පසුලොස්සකක් ඕනේ නැහැ මේ වෙලාවට. නමුත් තථාගතයන් වහන්සේ සිහිපත් කරගන්න වෙන බුද්ධානුස්සති. ඒ වගේ දෙයක් වෙනනම් බුද්ධිත් විසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මගේ ශාස්ත්‍රඥ වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචං සම් සුගතයි ලෝකෙදී අනුත්තර ප්‍රතිම සාර්ථි සත්තා දේවංස්ථාන කියලා. ඒ දේවංස්ථාන සත්තාන මමත් එක මිනිස්සෙක්. ඒතර මගේ සත්තා උන්වහන්සේ. එක්කෝ සද්ධානුසාරි වෙන්න ඕනේ නැත්නම් ධම්මානුසාරි වෙන්න. මේක නේද බුදුහාම කිව්වේ. ඒ නිසා නේද මාලිගිරා දාලා ගියේ. අනේ මං ගියාම රාහුලට මොකද වෙන්නේ, පුංචි අම්මගේ පුතා නන්දට මොකද වෙන්නේ කිච හිතියා නම් මුකුත් කරගන්න බැරි. එතකොට අදිස්ථාන පූර්ක වෙන්න වෙන අපි කවුරුත් කතා කරන්නාට දෙක කරගන්න වෙනවා. ඒක අවශ්‍යයි. ඒතකොට තමන්ගේ ආධ්‍යාත්මික අභිමානය අයින් කරගන්නත් එපා. පසද්දිය අඩු කරගන්නත් එපා. ඒ කියන්නේ එපා මං එම් කියනවා නෙවෙයි අන්නත් කරන වගේ වග බලා ගන්නමු. ධම්ම විචේතෙම නැත්නම් සද්දාවට. සමහර ගුරුවරු කියන්නේ වඳුරු පෙට්ටිය අම්මගේ බඩේ ඉල්ලල යනවා. එක්කො හිම වෙන්න ඕන ධර්මයේ ඉල්ලල යන්න ඕන හැලින් නැත. එහෙම නැත්නම් ගුරුවරු කොටි පැටියෙක් වගේ කියන නම් පුප්පු සම්ම කරන්නේ බෙල්ලෙන් අල්ලගෙන යන දරුවාට. එයාට කරන්න දෙයක් නැහැ. එයාට තෝ ඉන්න එක තමයි තියෙන්නේ. ওই දෙකෙන් එකක් වෙන්න ඕන කියලා. හඳු ගුරුවරෙක් අවශ්‍යමයි. කල්යාණ මිත්‍රෙක් අවශ්‍යමයි. බෙල්ලෙන් අල්ලගෙන හප් පත්‍ර ගේනියන. එහෙම නැත්නම් ඒ මං අර වඳුරු පැටිය වඳුරු අම්මගේ බඩ බදාන පිට බදාන ඉන්නවා වගේ ඒක බදා ගන්න. පොසීම් කෙනෙක් ඉන්න ගේනියනෝ. ඔය දෙකෙන් එකක් වෙන්නම ඕන. වෙන්නම ඕන. බුදු සරණයි. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. සාදු භූමිකින් තේරුවන් සරණයි සත්‍යජිතුමනි. ඔබතුමා ඒ ගත්ත උදාහරණය ඇහුනහම ඇත්තටම මේ විදිය අදහසක් හිතට ආවා. මොකද පුරුදු කරගෙන ප්‍රතිපදා විදියට මේ මොහොතේ සිදුවෙන යම් කිසි දෙයකින්, ඒ කියන්නේ යමක් ඇහුනම මොනාහරි දෙයක් දැනගත්තාම මේක කොහොමද උනේ කියන එක ඇත්තටම අපිට මේ දෙවිදියකට තේරුම් ගන්න, දෙවිදියක අවබෝධයකට එන්න පුළුවන් කියන එක. දැන් ඔබතුමා අර ළමයින්ගේ දුක ගැන කතා කරනකොට එකපාරටම හිතට ආපු දේ තමයි වෙන මේ විදිහට හිතක් ඇති වුණා. මේ මොකද්ද මේ මට දැන් මොකක් හරි සද්දයක් ඇහුණා. ඒ සද්දය යම් කිසි සංඥාවක් මගේ මනසට ආවා. ඒක දැන් ඇතුලේ සකස් වෙන විදිය හැටියට තමයි ඒකේ දුක සකස් වෙන්නේ කියලා. දැන් ඔබතුමාගේ සද්දය මට ඇහුනේ නැත්තම් එවැනි දුකක් සකස් වෙන්නේ නැහැනේ. ආයතන වලින් දුක සකස් වෙන හැටි මම තුලින් දකින විදිහ තාම මේ මම ඉඳගෙන දකින ක්‍රමයක් විදිහට තමයි ඒක දැක්කේ. දැන් මගේ දුක හැදුන හැටි දැන් ඒක ඇහුනේ නැත්තම් මට ඒ මේ ළමයි ගැන ඒ කතාව මට දුකක් ඇති වෙන්නේ නැහැ. එතකොට හිතරසත් ජීවිතේ මේ මම ඉඳගෙන ස්පර්ශය දකින්න පුළුවන්, ඒ කියන්නේ ලෝකයේ තුල මේ දුක ඇති වෙන හැටි සකස් වෙන හැටි දැකලා තිබුණොත් තමයි කියලා හිතුණා. මේ ඉන් එහාට මේ මේ දැකීම මේ ස්පර්ශය මේ දේවල් ඇත්තටම මේ මම මගේ කියලා ගැනීමක් නැත්නම් ඇත්තටම මේවා මේ මෙන්න මෙහෙම හේතුවක් නිසා මෙහෙම දෙයක් සිද්ධ වෙනවා, මේ සිද්ධවීමට හේතුව මේ දැනෙන බව කියලා දෙයක් නොමැනු නිසා දැනෙන බව කියලා දෙයක් තියෙනවා, මෙන්න මේ විදිය දෙයක් නේද මෙතන සිද්ධ වෙන්නේ. ඒ අදිවශයෙන් තව ඈතට හිතන්න පුළුවන් කමකුත් එනවා. නමුත් ඒ බුදුමයි කතාව කියනකොටම එකපාරටම හිතට ආවෙත් තේරුම් ගත්තෙත් ඔන්න මගේ දුකක් සකස් වුණා. කොහොමද මේ දුක සකස් වුණේ? ආයතන තුලින් සකස් වෙන දුක. මේ තියෙනවානේ මේ කනක්, මේ සෝතය කියලා එකක්, මේකේ වැදුණු මේ ශබ්දය හඳුනාගත්ත මෙහෙම ශබ්දයක් මෙන්න මේක, මෙන්න මේක තමයි කියන්නේ. මේ සිද්ධිය ගැන තමයි මේ කියන්නේ. ඊළඟට ඒ සිද්ධියෙන් ඉතින් ඒ ළමයි ගැන හිතෙන ඒ আদি වශයෙන් සිදුවෙන හැටි දැන්නුනා වගේ හිතන සත්‍යතුමනේ. හැබැයි ඒක මගේ දුක. නමුත් එහාට ගියේ දුකකුත් දකින්න තියෙනවා කියන එක මගේ අදහසක් හිතට ආවා. ඉතින් ඒකත් මම හිතුවා එකතු කරොත් අපිට යම්ක තේරුම් ගන්න පුළුවන් වෙයි සතිචිතුමාගෙන දැනගෙන. ඒ වගේම දිල්රුක් මහත්මයා කියපු එක ඇත්තටම ඒක හරි සත්‍යයක්. ඕක එතුමා කිව්වා එතුමා දැනගත්තා කියලා. ඉතින් දැන් ලොකු දෙයක් නේ. ඉතින් අපි ඕක දන්නේ නැහැනේ. දැන් අපිට මෙහෙම දෙයක් වෙනවා, මේ ඇත්තටම මෙහෙම වෙලාවට මේවා ඔක්කොම දමල ගහලා යනවනේ එහෙම කියලා එහෙම හිතෙන්නෙත් නැති වෙලාවල් තියෙනවනේ. නමුත් දිල්රුක් මහත්මයාට ඒක ඒක දැක්කා. දැකලා තමයි ඒක කිව්වේ මෙන්න මෙහෙම වෙනවා කියන එක කිව්වේ. ඉතින් ඒ දැකීම ඇත්තටම හිතුණා මේ ඉතාමත්ම අවශ්‍යයි කියලා. ඒ දැකීම සිදු වෙන්න නම් අපි හොඳ සිහියෙන් ඉන්න ඕනේ. මේ යම් කෙනෙක් අහනවා නම් මොකද්ද අපි මේකට කරන්න ඕනේ කියලා හිතන එකම දේ තමයි හොඳ සිහියෙන් ඉන්න. දෙයක් ඇහෙනකොට දකිනකොට දැනගන්නකොට හොඳ සිහියෙන් ඉන්න. හොඳ සිහියෙන් ඉඳලා අර මගේ සකස් වෙන දුක දැකලා එයින් එහාට සකස් වෙන දුක කොහොමද සිදුවෙන්නේ කියන එක අවබෝධයකට අපිට එන්න පුළුවන් වෙයි කියන එක හිතන අදහසක් විදිහට ඉදිරිපත් කරන සතුටුයි. තෙරුවන් සරණයි. එතුමනේ ඒකෙදි පොඩි ප්‍රශ්නයක් මම අහන්න දැන් මේ ගාකය මේ උත්සාහ කරනවා බොහෝ මම හිතන හැටියට මේ ඥාන දර්ශන දැන් මේ දැන් දික්ටි විසුද්ධියක් ගැන කොහොමද ඇති කරගන්නේ කියන එක තමයි. ඒකද ඒක මුගක් වෙන අහලා තියෙන නිසා දික්ටි විසුද්ධියක් ඇති කරගන්න නම් සෝහන් වෙන්න ඕනේ කියන අදහස ඒ ඔළුවේ පළපදියම වෙලා තියෙන නිසා මේ දික්ටි විසුද්ධියක් ඇති කරගන්න ක්‍රම හොයනවා වගේක තේනවා මුගක් කරලා බොහෝ දුර මේ ප්‍රශ්න මත වෙන්නේ ඉඳ වෙන්න තුන සමහරට මම හිතන හැටියට මේ එතකොට මට තේරෙන්නේ මේ මේ තුන්වෙනිකට මේ දික්ටි විසුද්ධිය මේ සඳහන් කරලා තියෙන්නේ දැන් ඥාන දර්ශන විසුද්ධියක් නැතුව. ඒ කියන්නේ දැන් ඔය මෙතන සූත්‍රයේ කියන විදිහට මාරු කර කර යන්න පුළුවන් නම් එහෙනම් එතකොට මේ දික්ටි විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධියක් වගේ නැතුව දික්ටි විසුද්ධිය කැටි වෙන්න පුළුවන්ද? ඉතුරු ඒ කියන්නේ ඉතුරු විසුද්ධි හතර නැතුව දික්ටි විසුද්ධියක් ඇති වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුණා. මේ අහන ප්‍රශ්න වලයි විස්තර කරන මේ දේවල් වල හැටියට යම් කිසි මට්ටමේ හරි විසුද්ධිය තියෙන්න ඕනේ කියන එක තේරෙනවා. දික්ටි විසුද්ධිය මේ සුතමේ පැත්තෙන් හරි අහලා වුණාට අර අපි කියන මට්ටමේ කියන්නේ නිස්සාවටම මේ දික්ටි විසුද්ධිය ඇති වෙන මට්ටම ඇති වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුණා. දැන් අතරම අර කියන කතාව නම් මම බොහොම තින්නේක් මතුකර අර කොටුවේ දෙම්පිය පළත් ගායාවක් කියන කතාවේ. දැන් ඒ වගේ තැනකට එද්දි දැන් අය දැන් ආයතන ගැන ආයතන වශයෙන් ධාතු වශයෙන් බලන්න ඕනේ කියලා කියනවා. ඒ අපි දැන් ගාක් අර ඒ කියන දේවල් බලුවට ප්‍රැක්ටිකලි යනකොට එන මතු වෙන ප්‍රශ්න තියෙනවා. සත්‍යතුමනි දැන් සත්‍යතුමත් කිව්වා මනස අයින් කරගන්න කියලා. දැන් ඒ අර යම් කිසි දෙයකට යනකොට ඒකෙන් එතනින් අයින් කරගන්න කියලා. මනස දැන් මට තේරුණ දැන් අපි යනකොට මනස කොහොමද මනසෙන් අයින් කරගන්නේ කියන එක. තොර ඒ වගේ දැන් වල තමයි ගැටලුව උඟක් සංකීර්ණ වෙන්නේ. මේ මනස අපිට දැන් තේරෙනවා. ඒකට මනසෙන් මනස අයින් කරගන්නේ කොහොමද දැන්? ආ දැන් අපි මායя ගැන හරි කතා කරලා දැන් ජීසු මන්න ඇත්තටම හොඳ සාකච්ඡාවක් ඒක මට සෑහෙන ප්‍රයෝජනක් වුණා. එතනදී දැන් අපි දැන් දකින්නවා මේ අපේ ඇස්සේ තියෙන ආයතන 6යි ආයතන 12 ආයතන 6 වැඩ කරනකොට ඒ ඉතුරු ඔක්කොම ආයතන 12ම මාර්පාක්ෂික වගේ තමයි තියෙන්නේ. ඒතකොට මේ ආයතන 12 තියාගෙන කොහෙදිවත් වැඩක් වෙන්නේ නැහැ වගේ තමයි තේරෙන්නේ. ඒකත් දුවන්න දැනකුත් නැහැ දැන්. බේරෙන්න කියලා ඕක ඇස්සේ තමයි විශ්ලේෂණය කරන්න තියෙන්නේ. එතකොට එහෙම බලනකොට දිරෝපාතකේ රූපය සපෝට් එක එන්න ඕනේ කියන එකකුත් තේරෙනවා. ඒ කියන්නේ ලෙඩ වෙලා ඔබ කරගන්න බැහැ කියන එක. හැබැයි මේ යම් කිසි දැනුමක් ඒසම් යම් කිසි සුතුමනි පැත්තෙන් හරි ඒක පොඩි දැනුමක් හරි තියෙන කෙනෙකුට රූපය බලපාන්නේ නැහැ වගේ තේරෙන වයසට ගියත් කරගන්න පුළුවන් කියන එක නිකන් තේරෙනවා. ඒ කියන්නේ මුලදී ඒක තේරුම් කරලා දෙන්න අමාරුයි. මේ මොකද්ද මේ දැන් සතුමයි පැහැදිලි කරලා දුන්න දේවල් කරුණු දැන් අපි අහලා තියෙනවා නම් රූපය බලපාන්නේ නැහැ කියන රූපය ඇත්තටම අවශ්‍ය කියන්නේ කුණු වෙලා ගියා කුණු වෙන තත්ත්වයකටපත් වුණත් මැරෙන්නේ නැතුව හිව කියන්නේ මැරෙන්න මොහොතකට කලින් හරි ඒ දේ කරගන්න පුළුවන් ඒක එච්චර බලපාන්නේ නැහැ වගේ හිතුත් මට නිකන් තේරුණා. එහෙනම් මට ඒකට අර ඒකන් ඉන්න මේ ලෙඩ වෙලා මැරෙනකන් ඉන්නවයි කියන එක නෙමෙයි අර ඒ දැනගන්න දේ දැනගත්තා නම් ඒ කරගන්න පුළුවන් දේ ඒක රූපේ බල බාධාවක් නැහැ වගේ හිතුත් තේරුණා. මම මේ අහුවෙත් අර අර දිට්ඨි විසුද්ධියත් සම්බන්ධ වෙනවා නේද මේ ඥානදාස විසුද්ධිය දිට්ඨි විසුද්ධියට සම්බන්ධයක් තියෙනවා වගේ එකක් තේරෙන සතුටුමනි. ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න තේරුම් ගන්න. ඔව් අවසානයේ ඥානදාස විසුද්ධිය තමයි ඇති වෙන්නේ අවසාන මාසෙින්. දැන් මේ ඥානදාස විසුද්ධිය කියවුවහම මේ හත් වෙනි එකට යන්න එපා. යන්න නැතුව ධම්ම විචය වෙන විදිය බලන්න. ඒකෙන් ඒකත් ඥාන දර්ශන විසුද්ධියේ මෙහ අවස්ථාවක්. දැන් ඔය කිව්ව වචන විසුද්ධි මාර්ගයේ තමයි කියන්නේ ලක්කන රස පච්චපත්තාන පදත්තාන පහ. ඒකේ සීලෙත් තියෙනවා. සීලේ ලක්ෂණයක් තියෙනවා, සීලේ රසයක් තියෙනවා, පච්චපත්තානයක් තියෙනවා, පදත්තානත් වැටෙන ආකාරයක්, මේකට උදව් වෙන ආකාරයක්, කොහෙන්ද සපෝට් එක එන්නේ කියලා ඒ බලන විදිය. එක ඕන මේකකට තියෙනවා. ඒක මේකෙට තරන් නෙවෙයි. දැන් ditthi visuddhi එනකොට එන්නේම මම හිතනවා ගෞරවණීය හාමුදුරන්ගේ මාතර හාමුදුරන්ගේ පොතක් තියෙනවා සප්ත විසුද්ධි කියලා. සප්ත විසුද්ධි විචාසනා ඥාන කියලා පොඩි පුත් පිටකුත් තියෙනවා. ඒකට වැඩි අවධානය යොමු කරන්න ඕන. දැන් මෙතෙන්දී අපි කියවේ බුදුහාඳු කියන දේ තමයි ඔය නාම රූප පරිච්ඡේද ඥානෙ කියන ඕකට ආව ගමන් ditthi visuddhiෙන්ද එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම කියන කෙනා කෑලි ගොඩක එකතුවක් කියන එක හදන්න බලන්න හදන්න. දරන් නාමානුදර්ශන ඥාන කිව්වහම අර කියන මේ දැන් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ ඔය නාමයටම දාන්න ඕනේ. ඒක තේරෙනවා ඊට පස්සේ. මං අනිච්චතෝ බැලුවාද දුක්ඛතෝ බැලුවාද රෝගතෝ බැලුවාද ගන්ධතෝ බැලුවාද සල්ලතෝ බැලුවාද අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ පරතෝ පලෝකතෝ අනිච්චතෝ දුක්ඛතෝ තේරුණා නම් අනිත්‍යෙ බේම තේරෙනවා. එක යන අනිච්ච දුක්ඛ අනාත්ම තේරුණා නම් ඒ නිසා ද මෙච්චරලා කිව්වේ මේකයි. නාම දැන් අපිට තියෙන රූපයක් රූපත්වයක් තියෙනවා. රූපත්වය වැඩ කරන්නේ නාමේ නැත්තම්. ඒ නිසා නාම රූප වෙන් කරලා දැක ගන්න උත්සාහ ගන්න. එච්චරයි. මේ දෙකේ ක්‍රියාකාරීත්වයක් නේද තියෙන්නේ කියලා තේරුම් ගැනීම තමයි මුල්ම පදනම. කාර්යකේ තියෙනවා කාර්යකේ මැෂින් එකක් තියෙනවා මැෂින් එක වැඩ කරන්නේ මේ ද්‍රව්‍ය තිබුණා කියලා. පස්කිනවා වගේ. නැත්නම් අපි සාමාන්‍ය කාර්යකේන ඔච්චර ඒක නෙවෙයි. හිතේ දකින්න. ඒ වගේ දැන් පැවැත්මක් සත්ත්ව භාවයක් පුද්දල භාවයක් තියෙනවානේ. ඒ පුජ්‍යල භාවයේ ඒ සත්ත්ව භාවයේ නිර්මාණය වෙලා තියෙන මොනවාගෙන්ද ඒක පහදෙන් කියවන මෙච්චර බුදුන් අර අපිට සෝතාපත්සන්ත දිටි සංයුත්තේ තියෙන තීවි එක ඒකෙත් ඒ පහ බලනකොට ඊටත් මෙහා අටිකක් තියෙන බලන්න දෙකේ වෙන් කළ බලන්නේ ඒක තමයි පච්චය පරිග්‍රහ ඥාන කියලා නමක් දීලා තියෙන්නේ ඒක සමහර දිට්ඨි විසුද්ධියෙන් පස්සේ එන විපස්සනා ඥානයක් හැටියටත් කියනවා. නමුත් දිට්ඨි විසුද්ධි කියන්නේ මේ පහේ එකතුවක් නේද මේ වෙලා තියෙන්නේ මම කියලා මං ඉදිරිපත් කරන්නේ මේ පහ නේද කියලා තේරුම් ගන්න. අපි මේ කතා කරනවා නම් කල්යාණ මිත්‍ර එකතු මේ සත්සංගේදී මේ සත්පුරුෂ සමාගි මේදී හැමදාම කෝටි ප්‍රකෝටි වාරයක් ඔය පහ තමයි කතා කරලා තියෙන්නේ. වැඩියක් කතා කරන්නවත් නැහැ. තේරුම් ගන්න තියෙන්නේ toy පහ. අනිත් ඔක්කොම ඔකට ලියන කතන්දර කවි. අගෝස්තු මාසේ දන් ට්‍රිට් එකට යන තුරු පොත් කියවන්න දෙපා. හිත දිහා බලන්න, දැනෙන දුක දිහා බලන්න. විසුම දිහා බලන්න ආස්වාස ප්‍රසවාසයේ දිහා බලන්න නාන කාමරයේදී සිදුවෙන්නේ මොකද්ද කියලා බලන්න බේද්දී වෙ නැත්තම් මොකද වෙන්නේ කියලා බලන්න මිනිස්සුන්ට වංචා කරනකොට වෙන වේදනාව මොකද්ද කියලා දකින්න රාජකතා චෝරකතා යුද්ධකතා කී වෙනකොට වෙන දුක දකින්න මාර්ගින් ඉවත් වෙච්ච ගමන් දුකේ නැහැටි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේදී ඉන්නේ දුක් සමුදේ ගාමිනී පටිපදා වේදින්න කියන එක දකින්න. රාජකතා චෝර කතා ඒ කතා ටික තිරස්චාන කතා කිව්ව ඒවා දුකට හේතු දුක්ඛ සමුදේ ගාමිනී පටිපදා වේ. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නම් ඒ වගේන් අයින් වෙනකොට මට තියෙනව නේද විසුද්ධියක්. මට එනව නේද පස්සද්ධිය. මට එනව නේද එද සුඛයක් කියලා තියෙනවා. අභ්‍යාසයක සුඛයක්, අනවජ්‍ය සුඛයක් එනවා නේද කියලා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත චිත්ත විසුද්ධි කියන එක. ඒකේ විදිහට. තද නිදිත්‍ය විසුද්ධියට කොට දිට්ඨි විසුද්ධිය සෝතාපන්න භාවයේදී මේ පළමු පිබිදී ඉමේදී සම්පූර්ණයෙන් ගොරෝසු මහරේ නැතිව සක්කාදිට්ඨි අතුරුදහන් වෙනවා. අත්තානු දිට්ඨි තියෙනවා. අත්තවාද උපාදාන තියෙනවා හැබැයි. දිට්ඨි නැහැ ඒක. කොට හැබැයි දිට්ඨි කියන වචනේ නැහැ එන්න ඕන නැතෙන්. ඥාන දස්සන විසුද්ධිය තම අවස්ථානේ එතකොට. ඒ මාර්ගයේදී සිදුවෙන අවසානය. නමුත් ඥාන දර්ශනේ මුල් හරි අනිච්ච දුක්ඛ අනන්ත වශයෙන් දකින්න හැටි මේක නිරෝධයක් තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ ටි ඔක්කොම ඥාන දර්ශනය. ඒ කියන්නේ අපි තුන් අපි කියတဲ့ නා ඥාන දර්ශන කියන්නේ නැත්නම් අපි සම්මා දිට්ඨිය කියමු නැත්නම් ධම්ම විචේ සම්බුද්ධං කියමු ධම්මානුපස්සනා කියමු. ඒ වartifactId කියමු. එතකොට ඒකේ මේකට උදව් වෙනවා. ඒක මේක උදව් වෙනවා. ඒ විදිහට දකින්න උත්සාහ ගන්න එක හොඳයි කියලා හිතෙන්නේ. සම්මා සම්බුදු සරණයි. බොහොම පිං. ඒක මාධ්‍යම් පෙන්වන්නේ. මොහොන් පින් සත්‍යය තමයි හොඳටම තේරෙනවා ඒක දැන් දැන් ඇත්තම කියන සත්‍ය තමයි කියන දේ තේරෙන්න තුන නෙමෙයි තේරෙනවා දැන් අර කරගන්න තියෙන උත්සාහය තමයි හුඟක් අය තෝ දැන් මේ මට තේරෙන්නේ මම අතුරු අනිත් ඇතේ තත්ත්වය තමයි තියෙන්නේ අර කොහොමද මේ දිට්ඨි ශුද්ධයක් කරා යන්නේ කියන එක ගැන දැන් ඕක උත්සාහ කරනකොට තියෙන අර යම් කිසි අර තියෙන දේවල් වෙන්න ඇති ඕ එන්නේ කියන මටත් තේරෙනවා ඉතින් අර බොහොම දින් කරුණු කියා දෙන එක ගැන තේරුම් ගන්න. ඔව් ඒක ප්‍රතිසම්බිදා මාර්ගය කියලා පොතක් තියෙනවා කුද්දගිනිකා සම්බන්ධ කරපු ඒකේ ඔය ධම්මටිති ඥාන නිදේශය වත් ඒක ජීවන කොට තවත් අවුලක් වෙනවා. නමුත් මේ ඒකේ තියෙන හොඳ දේ අත්ත පච්චේ පරිග්ගහේ පඤ්ඤා ධම්මටිති ඥාන කියන එක තේරුම් ගන්න. ඒක හැම එකටම කියන්නේ අපිටම අවිජ්ජාව හේතුව සංඛාර හේතු සමුප්පන්නයි. ඒ දෙකම හේතු සමුප්පන්නයි. අවිජ්ජාවත් හේතු සමුප්පන්නයි. ditthiyat ඒ විදිහටම හේතු ප්‍රතිපටි සමුප්පන්නයි. ඒ ditthi කියන හටගත්තෙත් ඒක. ඒ විදිහට. එතකොට ආහාර සතර ආහාර විපල්ලාස 12ට කියලා බැලුවොත් අනිච්චේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ චිත්ති විපල්ලාසෝ ditthi විපල්ලාසෝ. එතකොට ditthi විපල්ලාසයක් තමන්ට තේරෙනවද මේක ස්වාධීනව පවතින දෙයක් කියලා? නැත්තම් මේක හේතුපත් හේතු නිසහත ගන්න දෙයක් කියලා තියෙනවා. එතකොට සුඛේ දුක්ඛේ සුඛාන්ති තමන්ට ඒ තේන අසුභේ සුභාන්ති කියලා අසුභේ දේ සුභයි කියලා තාම ditthiyක් තියෙනවද නැහෙනි? දැන් නැහැ සමාන සංඥාවක් තියෙනවා. සඤ්ඤා විපල්ලාසේකු චිත්තිපල්ලේසේකු සම්මහත් සීන් දෙදේ. දැන් ඒකයි සද්ධානුසාරී ධම්මානුසාරී වෙන්නේ. ඊළඟට අනත්ත්‍ය අත්තාත් සඤ්ඤා විපල්ලාසෝ චිත්තිපල්ලාසෝ ditthිපල්ලාසෝ. ඔය ditthිපල්ලාසේ තියේ කියන එක තමයි අවසාන තීරණයක් අරගෙන තියෙන මං හිතන්නේ තියනවා කියලා හිතන්න බෑ තා. එහෙමයි කියලා හිතෙන්නේ නැහැ එහෙන කතා. මේකත් අවිජ්ජාද දන්නේ නැහැ. නමුත් තමන් ගැන තමන් සල්ලේක කරලා බලන්න තමන් ගැන මොනවද කියන්නේ ප්‍රතිවේක්ෂා කරන්න. අභිමානේ අඩු කරගන්න එපා. අභිමානේ අඩු කරගන්න එපා. අපි කතාවක් හැමදාම රසින් ගන්නෙ පෙට්ටිය කුඩවල හැමදාම හිඟෙනවා. අවුරුදු 40ක් තිසර දිසේ ආදකිනවා මේක. දකින්නනේ මේ එයා එක වප්පටි වල හැමදාම මොනවාරි කන්ද සත්‍යයක් දෙකක් කියලා. එතෙන් දවස තා මුනිවරි කවල්. ඒවලු ওই පෙට්ටිය. උත ওই පෙට්ටිය ආලෝක ගෙදර ගෙනියන්න කියලා. ගෙදර ගින්න බැලුවාම එයා පතරං කාසෙලින් පිරළුයි. එතකොට මෙච්චර කාල රත්තරන් කාසි තියෙන පෙට්ටික වල තමයි හංගාගෙන තියෙන්නේ. දැන් ඒ වගේ අපිත් ධර්ම වචන හංගා ගන්න එකක් මේ කරන්නේ. රූප වේදනා සංඥා සංකාර තියෙන පෙට්ටිය මොක හොයලා බලන්න. හාරල බලන්න. ලෝකේදි කියලා දෙන්න ධර්ම කාරණ ඉගෙන ගන්න ඕන එක වෙනම එකක්. බ්ලච් කරනවා නම් ඒ වගේ නේ. ඒක හොයලා බලන්න. ඒක වෙනම කතාවක්. මුත් ඉදතරම් ධර්ම සාකච්ඡාවේදී තමන්ටම ටොක්ක් කන ගන්න මේ ඉගෙන ගන්න. තමන්ටම උලකින් යන ගන්න මේ කියලා දෙයි. සති උලෙන්. තමන්ටම ටොක්ක් කන ගන්න. මේ තියක් කින් ඔලුවට ගහ ගන්නයි මේ ධර්ම සාකච්ඡාව දිගන්න. කතා කරන්නාටද ඔය ඇත්තොත් ඔය ඇත්තන් කතා කරන ඒවත් මිටි වගේ උඩට වදිනවා. ඒ නිසා අප අපතුලට රිංගෙමු. අප අපතුලටම ඇතුළට ඇතුළට බලමු. තියක් අරගෙන බඩ කපල හම කපල බඩ කපල බඩවල දිහා බල ඇවිදලා ඇවිදලෙමු. පාක් එකේ ඇවිද්දා වගේ තමයි. සිටියකට ගිහිල්ලා සිට පරණ සිටෝ ගිහිල්ලා ඇවිදින්නේ තෝර එකක් යනවා වගේ. ඒක කටෙන් ගිහිල්ලා බඩවල ඇස්සේ ඇවිදලා ඔළුවේ ඇස්සේ ඇවිදලා කෙලාස්සෙන් ලියාස්සෙන් ඇවිදලා නියපොතු පැත්තේ ඇතුලේ ඇතුලෙන් ගිහිල්ලා එහෙම දකුණු කකුලේ ඇස්සෙන් ගිහිල්ලා වම් කකුලේ ඇස්සෙන් ගිහිල්ලා පෙනහළු ඇස්සෙන් හදවත ඇස්සෙන් වකුගඩු දිහා බලලා පොඩ්ඩක් උඩට තව බලන්න. මේක නෙමෙයි යනික් මිනික් නිර්වාණය කියලා දුන්න ශරීරය. ඒක ඉතින් කාට ශරීරය දෙනද විඥාන දෙන වෙනස් වල දෙන සංකාරෙන්. ඉතින් කොහෙන්ද ඔය සංකාර ආවි? බලාකුලින් ගෙනල්ලා දැම්මද මේ? පොත්වලින් දුන්නද නැහැ. අර දැන් කිවි අර බොමගේද සංකාර ඇති කරගන්න ඇති. ආයතන නිසා තින්නම් සංගති පස්සු පස්ස පච්චා වේදනා යං වේදෙති සංසංජානත යං සංජාන්තං විතක්කේත. අපි ඉගෙන ගත්තේ විතර්කේ කියනවා සංඛාරයකට ඊට පස්ස සංඥා වේදනා මතු කරගන්න. ඊට පස්සේ ප්‍රපංච ලෝකයක් ඇති කරගන්නවා. ඕතම සංඛාරකී. ඉතින් ඒව නැතුව බෑ දැන්. ඒක නැතුව කොහොමද ඉන්නේ? ඒව නැතුව ඉන්නත් කොහොමද රාගෙන තින්ට දන්නේ නැහැ, ද්වේෂෙන තින්ට දන්නේ නැහැ. ඒ වගේම නැගලා ගිහිල්ලා ඒවම තමයි කාර්යික වෙලා තියෙන්නේ. ඒකෙම තමයි හයිවේ එක වෙලා තියෙන්නේ. සාපි අපි ගෙනම හොයලා බලන්න වෙනවා මේ. කොහොමද කියලා. පුදුසම නැහැ. බුදුජානන් වහන්සේ දිහාටම හැරෙන්න. බුදුජානන් වහන්සේ දිහාටම හැරෙන්න. වහන්සේ කියවනේ ඒ දවස උපම් බහුපටියෙක් එක්තරට යනවා වගේ සද්ධාන්සාරී ධම්මාන්සාරී. ඔයලා බණ්ඩ කවුද සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන්නේ? සද්ධාන්සාරී සද්ධා මුල් කොටගෙන මාර්ගයට පිවිසෙන ධම්මාන්සාරී ධම්ම විචේකිත කරගෙන. අර ඔව් අපි දන්නා ඒ කාරණා කොහොමද වෙන්නේ කියලා. එහෙම හොයලා බලලා ඒ තමන් ඒ කොටසදී ඉන්නේ කියලා හොඳට බලන්න. සම්මා සම්බුද්ධ සරණ, සම්මා සම්බුද්ධ සරණ, බෝම් පිඹුද්ධ සරණ. සාදු බොහොම පිසද්දිත මේ ඇත්තටම මේ සතුටමනේ මට අර ඒ දෙය අන්තිම කරුණ වුණත් ඒ කියන දේවල් වුණින් මම දැන් හිතන්නේ මම විතරනේ මෙතන අඩුවෙන් මේ දැනුම තියෙන පැත්තෙන් ඉන්නේ. ඒත් අර ඒ අන්තිමට කියන ඒ කරුණ ටික වුණත් හුඟක් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ අර අවවාදය අර මන් දන්නේ නැහැ. මට නම් තේරෙන්නේ බෙල්ලෙන් අල්ලන් හදින් ගිහිල්ලා අපි ඔය පැත්තේ තියනවා වගේ කත්තම තේරෙන්නේ. ඉතින් ඒකෙදී ඒවා අර බලන විදිහ හැටියට සමහර අයට පේන්න පුළුවන් ඕක බයිනවා වගේ වෙන්නත් පේනවා කියලා. මට නම් ඕක මීපැණිවක් කරනවා වගේ තමයි කැමඳ තියෙන්නේ. සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඇත්තටම අපි තාම අර රාග ද්වේෂ කියන වාහනවලත් නැගින අවස්ථාවල අනන්ත ප්‍රමාණ වෙලා තිබෙනවා. ඒ මේ වගේ දේවල් කියන එකෙන් වෙන්නේ ඇත්තටම අපි අර පොළොව ගල් වගේ තමයි තියෙන්නේ. දැන් කොහොම හරි අර පොළොව සරු කරගන්න ඒ කරන උත්සාහයට සෑහෙන අත්දැකීමක් වෙනවා කියන එක තමයි කියන්න කැමති. තිරුවන් සරණයි. සාදු සාදු සාදු බොම්පින් ගුණ මාර්ගයෙන් තමයි අපි හැමදේම නම වෙනුම්ම ඒ කිවි මම හිතන්නේ අපි හැමෝමත් එහෙමයි හිතන්නේ. ඒ මේ ටොකු පාර හරි මෙහෙවි ඇත්තටම. ඒ වැදින ටොකු පාරක් වදිනවා නම් ඒ වැදින ටොකු පාර හරිම මෙහෙවි. ඉතින් අපි ලැබෙන සුමානෙත් මේ ටොකු කන්න බලාපොරොත්තු ඉන්නවා. එහෙමනම් අපි අද දවසේදී මේ ධර්ම සාකච්ඡාවෙන් මාවට පත්තර ගමු. අපි හිතනවා කාටත් කිසියම් ආකාරයක ප්‍රයෝජනයක් වුණා කියලා. අපි පුළුවන් තරම් යොමු වෙන්න බලමු. අර අපි තුලින්ම දකින ආකාරයට මේ සාකච්ඡාව සත්‍යතුමා අවසානයේ කිව්වා වගේ මේක අපි වෙන්කර සලකා ගමු වෙන සාකච්ඡාවට වඩා මේක තුල අපි තියලා බලන්න කරන සාකච්ඡාවක් මිසක් අපේ ධර්ම ප්‍රදර්ශනයට හෝ කපොත් වතුරින් කරන ඉදිරි නිදිපත් ගන්න උත්සාහ කරන්නේ එකක් නෙවෙන බෝඩ්පත් කරගමු මේ ඉතින් මම අර පොතකින් කොටලා කියවි මම එක කියවන බලාපොරොත්තු වෙන එකට උපකාරයක් ගන්න නමුත් සත්‍යතුමා මට ඒකට අවවාදයක් දුන්නා මම ඒක අවවාද පිළිපදිනවා ඒක අවශ්‍ය නිසා ඒ අවවාද ලැබුණේ ඉතින් හොඳමයි එහෙමනම් අපි අද දවසේ දිසා ගච්ඡා මේ ආකාරයෙන් නිමා කරමු මම ඉතාම ගෞරවනීය සත්‍යතුමාට මේ විදිහට කියනවා සම්මා සම්බුද්ධ සරණයි ඒ අදහස් කෙරේ නැ ඉද දේශනේ විශේෂයි කියලා සාකච්ඡාව දෙන්නර ඔය ධම්මත්‍ත්‍ති ඥාන දින්දිතේස වගේ දේ බෞද්ධ භික්ෂුන් වහන්සේට කියලා අහලා බලා ඉගෙන ගන්න එක ඒ ශ්‍රීලන්තේ ඇත්තට එතකොට කියන දේවල් ප්‍රතිපදාවක් හැටියට කරුණු නෙවෙයි ඒකෙන් ලැබෙන උණුසුම බලන්ත මොනදරද දැම්මේ මේ සීතල නිවා ගන්න මේ උදුන්නට කියන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ ඒකෙන් ආපු උණුසුමෙන් සීතල නිවා ගන්න ඒක එහෙම වින්ඩෝන ඒ ටොකු කාටවත් දුන්න නැහැ මීට පහරවල් මගේ උඩටත් යහගත්තා මේක ස්ටිල් එකක් වගේ තියෙන මොඩකම නිසා ස්ටිල් කවර් එකක් වගේ සම්මා සම්බුදු සරණයි සිද්ධාර්ථයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුපම ගුණයන්ගෙන් යුක්තන් වහන්සේට නමස්කාර වේවා පුදුම ප්‍රඥාවකින් මේ ලෝකෙට ඒ දුක්ඛ ස්කන්ධය ගැන කියලා දුන්නේ දුක්ඛ සංඛාර සමතය ගැන කියලා දුන්නේ ඉන්සා උන්වහන්සේට නමස්කාර වේවා මේ මාර්ගයේ ගමන් කළ උත්තමයන් උත්තමාවයන් ඉන්නෝ පියත් දිහා බලමු තුජා බලේ මාර්ගය අනුගමනය කරමු සම්මා සම්බුද්ධ සරණ කල්‍යාණ මිත්‍රන් නට පින් මේ ජීවිතයේ මේ භවී මේ පැවැත්ම තුළ මේ ශාරීරිය ලබා දුන් මෙන්නන්ත කායික හා මානසික වශයෙන් සුවපත්ව ලැබේවා පියානන්ද පරමෝ යහපත්ම දකිත්වා පුණ්‍ය චේතනා කුසල චේතනා සංඛාර වශයෙන් මතුණා ඒ වාත කුසල කර්ම පාදද ලැබේවි එසා පීදිරි දිනුවක තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව මේ මාර්ගයේ ගමන් කොටගත් උත්තමයන් උත්තමාවයන්ගෙන් පිළිපඳ ශ්‍රද්ධාව විදේ සති සමාධි හා ප්‍රඥා දියුණු කරා ගොස් අපේ ශ්‍රේ සඳහා බොහෝ දිනාට නිරාමිස වෙමෙහික් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛය නිබ්බාණය අවබෝධ වේවායි අදිස්ථාන කරමු ප්‍රාර්ථනා කරමු සම්මා සම්බුද්ධ සරණයි.